VIP රේඩියෝ FM 94 දිවයින පුරා සහ ලෝකයේ පුරා VIP රේඩියෝ fm.com ජීවිත බොහොමයක් වළඹත් වෙලා අරමුණක් අපේක්ෂාවක් නැතුව ඔහේ ගමන් කරන තත්ත්වයටපත් වෙලා ඇත්තටම ජීවත් වෙන්නට අපේක්ෂාවක් අවශ්‍යයි ඉලක්කයක් අවශ්‍යයි ජීවිතයක් තියනවා කියලා අපේ මිනිස්සුන්ට දැනෙන්නට ඕන මේ සියල්ල මේ ලෝකයේ තියෙන එක එක ධම අනුව අපට මේ ජීවිතය කියන්නේ මොකක්ද කියලා එහෙමත් නැත්නම් ජීවිතය හොඳින් පවත්වාගෙන යන්නට නම් අපි අනුගමනය කරන්න ඕන යම් යම් ක්‍රියාමාර්ග මොනවද කියලා අපිට කියා දීලා තියෙනවා. ඒක සෑම ධමකෙන්න අපේ සමාජයේ සියලු දෙනාට කියලා දෙන්නට උත්සාහ කරමින් ඉන්නවා. ඒ ක්‍රියාපිළිවෙත සමාජ විරෝධී නොවේ. සමාජ සම්මතයන්ට අනුකූල වෙන්නට ඕන. එහෙම වුණොත් අපට ජීවිතය පවත්වාගෙන යන්නට පහසු වෙනවා වගේම සමාජ විරෝධී ක්‍රියාවන් නැතුව මේ සමාජ දෙහය යහපත් ආකාරයෙන් පවත්වාගෙන යන්නටත් එය රුකුලක් බවට පත් වෙනවා. ඒ සම්මතයන් කියා දෙන්නට අපට අපේ දහම නිර්මල බුදුදහමේ බොහෝ දේවල් තිබෙනවා. අද දවසේ එවැනි පරමාර්ථයක් ඇතිව අපි සෝදානම්. අද දවසේ දහම් හමුව පවත්වන්නට අද දවසේ ඔබ දන්නවා මේ කරුණු කාරණා පැහැදිලි කරන්නට කැගල පුසල ශ්‍රී පුණ්‍යෝද්ධාරාමාධිපති VIP රේඩියෝවේ ආගමික අංශයේ අධ්‍යක්ෂ දූරන්දර පූජ්‍යපාද මීමුරේ ධම්මවංශ ස්වාමින් වහන්සේ අපේ මැදිරියට මේ වෙනකොට වැඩම කළා ඉන්නවා. අපි ගෞරවපූර්ව යුතුව, නමස්කාරපූර්වක යුතුව ඔබ වහන්සේ අපේ වැඩසටහනට පිළිගන්නවා. තෙරුවන් සරණයි හැම දිනාටම. අපි මුලින් සඳහන් කළ පරිදි මේ වල්මත් වෙලා තියෙන ජීවිතවලට නිවැරදි බග කියා දෙන්නට ඔබ වහන්සේ මේ ගන්නා වූ උත්සාහය අපි සෑම විටම අගය කොට සලකනවා. වසර දෙකහමාරකට වැඩි කාලයක් තිස්සේ ඉතාමත් හොඳින් දහම් කරුණු අපේ ශ්‍රාවකයන්ට ශ්‍රවණය කරන්නට ඉඩ සලස්වමින් ඔවුන්ගේ ජීවිතය සැපවත් කරන්නට මේ මිත්‍යාවෙන් මිදලා සැබෑව මෙන්න මේකයි කියලා කියා දෙන්නට ඔබ වහන්සේ දරන්නා වූ උත්සාහය අපි අගය කොට සලකනවා. එමනම් අපේ සෝදානම් අද දවසේ දහම් හමුව ආරම්භ කරන්නට අවසර ප්‍රාර්ථනා කරන ඔබ වහන්සේගෙන් මම පැහැදිලිවම ඔබ වහන්සේ මේ කරන්නා වූ ක්‍රියාවලිය පිළිබඳව එහෙමත් නැත්නම් මේ දහමින් මිනිසුන්ගේ ජීවිත ආලෝක කරන්නට ඔබ වහන්සේ මේ කරුණු පැහැදිලි කරන්නේ පොතපතේ තියෙන කරුණු කටපාඩම් කරගෙනද එහෙමත් නැත්නම් අවබෝධයෙන්ද කියලා අහන්නට මට අවසරයි. මෙවැනි ප්‍රශ්නයක් අහන එකත් තත් මම මුලින්ම අවසර ප්‍රාර්ථනා කරනවා. හොඳයි වසන්ත ඔබතුමා මතක් කරපු දේම හොඳයි. කාරණේ මොකද අපි වසර දෙකකට වැඩි කාලයක් ගුවන් කාලයේ පැය 170ක් විතර කාලයක් විවිධ ධර්ම දේශනා කරලා ඒ ධර්මයේ ඇසූ අයට තමයි තවත් පැහැදිලි කරගන්න ඕන තැන් නැත්නම් පැහැදිලි කරගන්න මේ කාලය ලබා දීලා තියෙන්නේ. ඒත් අපට වැටහෙනවා ඇතැම් ඒ ධර්ම දේශනාවන් එකක් දෙකක්වත් ශ්‍රවණය නොකර අප ගැන යම් යම් ප්‍රශ්න විසනවා. ඒක තමයි ගැටලුවට හේතුව. මා උන්ට කියන්න කැමතියි පළමුව මේ ධර්ම දේශනාවලින් 123ක් අන්තර්ජාලයේ පවතිනවා. මගේ නමින් පවතින මේ වෙබ් අඩවියට අවසරයි මතක් කරන්නම් www.dhammawansa.com කියනවා. ධම්මවංශ කියන අකුරු ටිකත් හරියටම කියන්න නැත්නම් හරියන්නේ නැහැ. D A H A M M A W A N S H A.com. මෙන්න මේ අන්තර්ජාලය ඔස්සේ ඔබට මේවා ශ්‍රවණය කරන්නට හැකියාව තියෙනවා. ඔව්. ඔය ඔබතුමා අසූ ප්‍රශ්නෙට මම පිළිතුර සපයන්නම්. දැන් බුදුරජාණන් වහන්සේ පස්වග තවුසන් ළඟට ගොස් මම බුදු වෙලයි කියලා කිව්වා. ඔවුන් පිළිගත්තේ නැහැ. ඔවුන්ට අවබෝධ කරපු ක්‍රමය තමයි ධර්ම දේශනා කිරීම. ධර්මදේශනාව අවබෝධය තමයි බුදුන් වහන්සේ කවුද කියලා මෙයා පිළිගත්තේ. ඒ වගේ මගෙන් කෙනෙක් ඇහුවොත් සෝවාන් වෙලාද කියලා මම ඒකට උත්තර දෙන්නේ නැහැ. මම ඔවුන්ට පවරනවා මම මේ දේශනා කරලා තියෙන ධර්මදේශනාවන් පොත පාඩමක්ද ඊට එහා ගිය දෙයක්ද කියලා හොඳින් හොයා බලන්න කියලා. ඒ විදිහ තැන්මට පෙන්වන්න පුළුවන් මම ඊට වඩා වැඹුරට පැහැදිලි කරපු තැන්. පොත්පත්වල තප්පලා යපවා යම් තැන් කතා ඉවත් කර තිබූ තැන් පැහැදිලි කරපු තැන් සහ වර්තමාන සමාජයේ යම් වචනවල තියෙන අවබෝධයේ වැරදි තැන් විග්‍රහ කරපු ආකාරය. එනිසා මා කියන්න කැමතියි මේ ඒ ප්‍රශ්නේ එහෙම නෙමෙයි අහන්න ඕන. කරුණු තේරුම් අරගෙන බලන්න ධර්මශ්‍රවණය කිරීම තමයි බුදුන් දැකේ වොන්නන්නේ තවසත්. අප මේ අවුරුදු දෙකක් තිස්සේ එකම ගුවන් විදුලියක හතරක් එක ධර්මදේශනා කරමින් ওই තරම් මොනවද කියන් තියෙන බණ. ඒ තියෙන්නේ මේ සමාජයේ ඊතරම් බුදු සමය පිළිබඳ අනවබෝධයෙන් නොමගොස් සිට නිසා වුන් යහමග යවන්නට මේ කරුණ නිරවුල් කරන තියෙන නිසායි. දැනදී අපි තේරුම් ගන්න ඕන තව කරුණක් තියෙනවා. ඇතැම්හු කල්පනා කරනවා මේ ඇතැම්හු ලියපු පොත්පත් කියවලා බලලා තමයි අප මේ අද ගෞතම සාස්ත්‍රණය තුළ නිවනක් ගැන කතා කරන්නේ කියලා. ඔය කියන අයගේ පොත්පත් දැකලවත් නැහැ මම. මම 1981 පැවිද්දට පස් වෙලා 82 ඉඳලා ධර්ම දේශනා කරපු හැමදාමත් කිවි ගෞතම සාස්ත්‍රණය තුළ නියන් තියෙනවා අපි හොයන්න ඕන කියලා. ඒක කවුරුවත් කියපු නිසා කරන එකක් නෙමෙයි. අපේ විශ්වාසයෙන් අපි හොයපු දෙයක්. පුරාවෘත්ති 25ක් ලෝකේ පවතින චින්තකයන්ගේ පොත්පත් ත්‍රිපිටකය මේවා පිළිබඳ ගවේෂණයක ප්‍රතිඵලය තමයි මේ අද පවත්වන ධර්මදේශනා 2005 විතර නම් මම මෙලියට දාලා තියෙන්නේ සමාජයට දැනගන්නට. ඒ වගේම ඇතැම් කල්පනා කරනවා මේ දර්ශනීය දෙයක්. එහෙම නැත්නම් ගහක් දිහා බලන් ඉඳලා සෝවාන් වෙලා බණ අහන්න ඕන කියන එකක්. ඇත දිහා බලන් ඉඳලා ආරමුණු සිතුවිලි නවත්තන්න හදන එක. ඔය ධර්මයේ තේරුම් ගැනීමකින් තොරව සිතුවිලි නවත්තන එක මම 1982 කලේ. විනාඩි 10කට නෙවෙයි. පැයකට වැඩි කාලයක් දක්වා පුරුදු කරා. ඒ ගර්ගන කරපු අන්තිමට තේරෙනවා ආරමුණු වලින් මග ඇරලා ගිහින් ඉන්නේ හිතයට හිත ඇතුළේ තියෙන ලෝභ දේශ මොහ තියෙන තාක්කල් ආපහු යව පරිහිනවයි කියන්නේ. මම තේරුම් ගත්තා ඒකට තමයි අත් කියලා මතානේ ඔබ කියන්නේ. එනිසා මේ සිතුවිලි නැවැත්වීමක් හරි ගහක් දිහා බලන ඉඳලා සෝවාන් වෙලා පස්සේ බණ ඇහිීමක් හරි මට දෙවිතගේ තේරෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේගේ දේශනාවල තියෙන බණ අසා සෝවාන් වෙන්නේ. මේ මිනිසුන් සතු අනවබෝධයක් තියෙන්නේ. ඒ අනවබෝධය අවබෝධයක් බවට පත් වීමට ධර්මයක් අවශ්‍යයි. ධර්මයක් නැතුව කරන්න පුළුවන් භාවනාවක් නැහැ. ධර්මයක් නැතුව කරන්න පුළුවන් සිතුවිලි නැතිවීමක් නැහැ. ඇතැම්ම කල්පනා කරන ළමනවා නිවන් කියලා කියන්නේ සිතුවිලි නැති සිතුවිලි පහළ වෙන්නේ නැති තැනක තියෙන එකක් කියලා. නැහැ. ඒක බුදුදහමේ කියන වචන වලින් පාවිච්චි කරන්න. සංකීත වෙන පංච ප්‍රාණස්කන්ධා දුක්ඛා විනා සංකීත වෙන පංචස්කන්ධා දුක්ඛා නොවේ. ඒකට පංච උපාදානස්කන්ධය තුළ දුක තියෙන්නේ පංචස්කන්ධය තුළ දුක නැහැ. ඒ බුදුන් අරහත් වුණා කියන්නේ උපාදානින් නිදුනයින් පස්සේ පංචස්කන්ධය පරිහරණය කළේ. වෙනත් සිතුවිල්ල කියන වචනේ පාවිච්චි කරනකොට අන්න ස්කන්ධ පරිහරණයේදී එතන නැත්තේ මුලාව. මුලාව නැති බැවින් එතන තියෙන්නේ නිර්වාණ. සිතුවිලි රහිත දැනක් නෙවෙයි ඒක තේ. සිතසිතුවිලි පවතිනවා. සිතසිතුවිලි මුලාව නෑ. මම නම් මුලාව නෑ. ඒ මම නම් මුලාව තුළ තමයි ලෝකයා සැරිසරන්නේ. ඒ නිසා සිතුවිලි නැති තැනක හදාගත්ත නිවනක් තිබුණේ අත්කලම තානේ රෝගේ. රූපාවචර අරූපාවචර ධාන කියලා කියන්නේ වෙනස් සිතුලෙන් රොඩි එක ආයතනයක් හදාගන්නේ කරමුණ. ඒකෙන් අනිත්ත වෙහෙල යරු යනවාම අවිද්‍යාව දුරවන්නේ නෑ. බුදු සමයෙන් පෙන්වන්නේ එහෙම එකක් නෙමෙයි. තමන්ගේ නැවත හට ගන්න තියෙන අවිද්‍යාව හේතු දුරු වුණාම ඇත්තේ නෙවීමක්. ඒ සඳහා ධර්මයක් සරණ කර ගන්න ඕන. ඒ ධර්මය කියලා කියන්නේ ජාතක කතා, චරිත කතා, බණ කතා ඔක්කොම කියන එක නෙවෙයි. ඒවෙන් කියවෙනවා ගැඹුරු දෙයක්. ඒ ගැඹුරු දේ තේරුම් ගන්න ඕන. ඒ ගැඹුරු දේ තේරුම් යනකොට බුදුන් වදාළ දේ අනිදුක්ඛානාත්ම, ලෝකයා පිළිගත් දේ නිත්‍යසුඛාත්ම. නිත්‍යසුඛාත්ම සංකල්පය පිළිගැනීමේ ප්‍රතිඵලය තමයි මිනිසුන්ට දුක් ගෙන දෙන්නේ. ඔය ඔබ මතක් කළ කෙලවරක් නැති ප්‍රශ්න සහ අවුල් වියුල් ගැටන පවතින්නේ. ඒ ගැටනෙන් මිදීම සඳහා බුදුරජාණන් වහන්සේ ධර්මයක් පෙන්වලා ධර්මයේ සරණ කරගන්න කිව්වා. පදාලා. ධම්මං සරණං ගච්ඡාමි යන්නේ ගැඹුරු අර්ථයයි. මේ තේරුම් ගැනීමේ ප්‍රතිඵලයක්, මේ මගේ ආමේ ප්‍රතිඵලයක් වශයෙන් තමයි අපි සමාජයට මේ කරුණ පැහැදිලි කරන්නේ. ඒ නිසා මේ පැහැදිලි කරන්න ඕන කාරණාව තමයි මේ කරුණ ධර්මදේශනා 100කින්වත් අහලා බලලා ඊට පස්සේ අපි කතා කරන්නේ කොහොමද කියලා දැනගන්න. එහෙම නැතුව අර ප්‍රශ්නෙට ඔව් හෝ නෑ කියලා උත්තර දුන්නට සමාජයට වැඩක් වෙන්නේ නෑ. ඒක තේරුම් ගන්න වෙනවා. මොකද මේ පිළිබඳව පසුගිය දවස්වල කිසියම් ආකාරයක මා අසාගෙන සිටියා. මට අයිති වැඩ නොවන වැඩසටහන් වල පවා අපගෙන කතා වුණා. මගහැරලා යamak කියලා. මගහැරලා යන්න කිසිම ඕනකමක් නැහැ මන්ට. හැබැයි මේ ප්‍රශ්න වලට අර ඉංග්‍රීසි භාෂාවේ තියෙන යස්නෝ ප්‍රශ්න ක්‍රමයට ඔව් නෑ කියලා උත්තර දෙන්න බෑ. යෝ ධම්මං පස්සති සෝමං පස්සති. බුදුන් වහන්සේත් සදාලේකයි. මේ තරම් විවෘතව මේ දේවල් අන්තර්ජාලය තුල පවතිනවා. අහලා බලන්න. ඒක කටපාඩමක්ද? නැත්නම් සිතිවිතකේ තියෙන ඒවා මේ දේවල් ඇත්තට ගැඹුරක් දේශනා කරලා තියෙන්නේ කොහොමද? තේරුම් ගන්න විත තේරෙවි. මේ දේශනා කරන්නේ කටපාඩමින්ද එහෙම නැත්නම් තේරුම් ගත දෙයක්ද යමින්ද කියන එක. අනිත් එක මේ පිළිබඳව මම කලබල වෙන්නේ. ඔය සංගතනිකායෙම තියෙන සත්ත්වගත ජරිලක සූත්‍රය. ඒ සූත්‍රයේ තියෙන ලස්සන කතාවක් බුදුහාමුදුරුවෝ අපිට පෙන්නනවා. බුදුහාමුදුරුවෝ ළඟට ගිහින් කොසල් රජුරෝ වැඳගෙන ඉන්නවා කතා කරගෙන. එතකොට යනවා ජරිලෝ හත් දිනක් වැරහෙලි අඳගෙන කෙස් අවුල් මුඩු කරගෙන. බුදුහාමුදුරුවෝ අමතක අර පැත්තට හැරලා ඒගොල්ලන්ට වඳිනවා. මෙයා වැඳලා කියනවා අන්නාර යන්නේ රහතන් වහන්සේලා හත් දිනක් කියලා. බුදුරජාණන් වහන්සේ වදාරනවා කාම ලෝකේ ජීවත් වෙන කාමභෝගී ඔබට මේ රහතන් වහන්සේලා හඳුනගන්න ඔච්චර ලේසියෙන් බෑ කියලා. අධිගමයට පත් වූ අය පිළිබඳ හඳුනා ගැනීමට ක්‍රම හතරක්. ඔවුන් සමග බොහෝ කාලයක් ජීවත් විය යුතුයි. ප්‍රඥාවන්තයයි තේරෙන්නේ. ඔවුන්ගේ ප්‍රඥාව වෙනගත යුතුයි. ඔවුන් ගැටුමකට අරෝධහමේ කම්පා වෙන අවස්ථාවකට මුහුණ දීපම ඔහුගේ හැකියාව දරා ගැනීමේ හැකියාව තේරුම් ගත යුතුයි. අන්න එහෙම කෙනෙක් පිළිබඳ හඳුනා ගැනීමට බාහිර වැදුව නෙමෙයි උන්වහන්සේ වෙනලා තියෙන්නේ. මේ ධර්මතාවයන් පිළිබඳ ඔවුන්ගේ කල බොහෝ කල නිරීක්ෂණය කරලා තිරණයක් ගන්න තෝනේ කියන්නේ මේ රටේ තුතේ ඉන්න සෝවාන් කියන අය පිළිබඳව රහත් කියන අය පිළිබඳව මම ඉන්නේ අන්න එතන. ඔවුන් දිස බලා සිටිනවා මම. ඔවුන්ගේ ඉරියව් නිරීක්ෂණය කරනවා. නිකලස් බවද්ද පවතින්නේ, කෙලස් සහගත බවද්ද පවතින්නේ. හදාගත්ත නිවනකද ඉන්නේ, නොමගින්ද ඉන්නේ කියන එක පිළිබඳව තීරණයක් ගනිමු ඉස්සරහට. අප පිළිබඳව තීරණයක් ගන්න එහෙම. අපි මේ මේ විකාශනය තුළ නැත්තම් මේ නාලිකාව තුළ සඳුදා රාත්‍රී 8ට 9ට ඔබ හමු වෙනවා ඉදිරියට ධර්ම දේශනා තුළින් සවන් දීලා බලන්න ඒවා රටේ තුටේ පැහැදිලි කරලා තියෙනවාද ඊට වඩා කොච්චර ගැඹුරුද පැහැදිලිද කියලා මේවා. ඒ වගේම මේ හමුවටත් සවන් දෙන්න හැබැයි මා කැමති ධර්ම ශ්‍රවණය කරලා කරුණ තේරුම් ගැනීමේ ප්‍රතිඵලයක් වශයෙන් මේ වැදගත් කාලේ පාවිච්චි කරනවා නම් කියන එක මතක් කරන්න කැමතියි මම. මා මේ කතා කළේ මේ වනවිත අසන්නන් ආරම්භ කරાવી අපෙන් අවශ්‍ය කරුණු දැනගන්නට හිත ඉඩකඩක් සලසාලි. මේ නිසා තමයි මේ කරුණු පැහැදිලි කිරීම කළේ. අපට කතා කරන්නට හැකියාවක් ලැබෙනවා 0339 22 84 540 දුරකථන ඔස්සේ. අපට කතා කරනකම් තවත් එක් කරුණක් පිළිබඳව මම ඔබ වහන්සේගෙන් විමසනවා. එක් ධර්මදේශනා කරන ඒ දේශක වහන්සේලා. ඔව්. මේ ස්වාමින් වහන්සේලා. හා මේ පිළිබඳව විවිධ තර්ක විතර්ක කරන පුද්ගලයන් විවිධ වූ කරුණු එකම කරුණු විවිධාකාරයට විග්‍රහ කරනවා. එකම පදයක් ගත්තොත් එහෙමත් නැත්නම් එකම වචනයක් ගත්තොත් විවිධ විදිහට අර්ථකථනය කරලා දෙනවා. එතකොට අපි කොහොමද මේ සැබෑව කෝකද කියලා කොහොමද අපි දැනගන්නේ? මිනිස්සු අතරමං වෙලා ඉන්නේ. මේකට පිළියමක් කොහෙන්ද යෙදෙන්නේ? බොහොම හරි මමත් ඒක අහලා තියෙනවා. සාමාන්‍යයෙන් මේ ධර්ම විනය කියන එක තියෙන්නේ මම පැරණි පාලි ග්‍රන්ථවල තිබුණේ. බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලා වලින් පසුව පිටක් පාලි අනිත් පැත්ත සිංහලට තියෙන්නේ. එතකොට මේ දේශකින් වහන්සේ කෙනෙක් වශයෙන් ගත්තා, කතා කරන කෙනෙක් වශයෙන් ගත්තාද මේ සිංහල කියවලා පාලියක් තේරුම් ගන්න පුළුවන් පාලි අවබෝධ කරගන්න වෙනවා. නමුත් මේ සිංහල කියන්නේ පාලියම පරිවර්තනයක් නෙවෙයි. ඒ කියන්නේ භාෂා පරිවර්තනයක් නෙවෙයි මේක. මේ ගැඹුරු කරුණු පරිවර්තනයක්. වෙන මෙතනදී මේ වචනවල අර්ථ ගොඩක් මේ විවිධ වශයෙන් නෙදෙනවා. ඒකවල තම තමන්ගේ අවබෝධයේ හැටියට මේවා වැරදි විදිහට භාවිත කරනවා මට හොඳට තේරෙලා තිබෙනවා. ඒ නිසා ඒ වචන විවිධත්වෙන්නේ හේතුව ඒකයි. නමුත් මේ පාලිය තේරුම් අරගෙන ඒ සඳහන් අර්ථයම ගන්න ඕන. මම උදාහරණයක් කියන්නම් ඕන මෙතනදී ඔබට ප්‍රයසු නිසා. දැන් ඔය සංඛාරා කියලා වචනයක් තියෙනවා. සංඛාරා කියන එක පාලි වචනයක්. සයන්න බිඳුව අල්ප ප්‍රාණ කයයන්න රායන්න සංඛාරා කියන්නේ කුණු කසල වලට. සයන්න බිඳුව මාත්‍රන්න කයයන්න රාය සංඛාරා කියලා කියන්නේ ලෝභ දේශ මොහ වලට. සිතෙහි එකතු කරගන්න ඒවත් කුණු කසල එකකට. ඒ සබ්බේ සංඛාර අනිච්ඡාති කියලා කියන්නේ වතු පිටි කඩන් හරක බාන ගෙවල් දොළ නැති වෙනවා කියන එක නෙවෙයි. අර සංඛාරා වරදවා ගැනීම තුළ නිත්‍ය වෙලා තිබෙනවා. නොනින් දැක්කම මේව ඉවර කරගන්න පුළුවන් කියන එක. සංඛාර ලෝකයේ මමත්වයෙන් ශූන්‍ය වෙනවා කියලා කියනවා. අවිජ්ජාපත්‍ය සංඛාර අන්න සංඛාරා කියලා. අවිද්‍යාව නිසා නෙවෙයි වතු පිටි කඩන් රස් ඉඩ කඩන් හරක බාන රැස් වෙන්නේ. අවිද්‍යාව නිසා තමයි කෙනෙකුගේ හිතේ පුණ්‍ය අවිසංකාර අපුණ්‍ය අවිසංකාර සාධ්‍යාන කුසල් දේවත් ආනිජ්ජ අවිසංකාර රැස් වෙන්නේ සංඛාරා. සංඛාරා පරම දුක ලොකම දුක මේ සංඛාරය. එතකොට සංඛාර කියන්නේ ලෝභ දේශ මොහයන්තනේ. වෙන මොනවා කීවත් බුදුන් වහන්සේ වදාළ අර්ථය එන්නේ නැහනේ. ඔය ත්‍රිලක්ෂණය චතුරාර්ය සත්‍ය ප්‍රතිසම්පාදයේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ හැම එකකම සරල අර්ථයක් සහ ගැඹුරු අර්ථයක් තියෙනවා. ඒ සරල අර්ථ සමන්ත තේරෙන භාෂාවෙන් අනාවෝදයෙන් පාඩමින් කියන ඒවා. අප මේ කරන ධර්මදේශනා සවන් දීලා බලන්න අපි කොතරම් මේව පැහැදිලි කරලා තියෙනවද කියන එක පිළිබඳව. අපිට පාළිය පිළිබඳ දැනුමක් තියෙනවා පමණක් නෙමෙයි. තවදුරටත් සැකතැන් නැත්නම් අපි අප ළඟ පොතකුත් තියාගෙන ඉන්නේ අපි පාළි සබ්දකෝෂයේ. එහෙම නැතුව කතා කරන්න මේ වගේ සමාජයකට එන්නේ නැහැ අපි. අපිට සාමාන්‍යයෙන් ගාතාවක් පදයක් කියව පමණින් සිද්ධිය තේරෙනවා. නමුත් අපි ගැඹුරු හොයන්නට හදාරලා බලනවා. එනිසා ප්‍රවේශම් වේතුයි ධර්මයේ තේරුම් නොගෙන වචන ඉදිරිපත් කිරීමේදී උදාහරණයක් වශයෙන් ගන්නකෝ. මේ අනිත්‍ය කියන වචනය. කෙනෙක් මැරුණාම තමයි අපට අනිත්‍ය මතක් වෙන්නේ. මැරුණා කියන එකයි අනිත්‍ය කියලා කියන්නේ. මේ මේ තියෙන දේවල් කැඩලා විඳලා යනකට තමයි අනිත්‍ය කියලා කියන්නේ. සම්පූර්ණ වැරදි. කිසිම තැනක විපිටක එහෙම සඳහන් වෙන්නේ නැහැ. මේ බත පිටිද කඩන් හර සමාන සහ මරණය පිළිබඳව. උන්වහන්සේ වදාහරන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ පහ අනිත්‍යද නිට්ටයද මුළු ත්‍රිපිටකය තුරාම තියෙන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ උපාදාන ස්කන්ධ පහ අනිත්‍යද නිට්ටයද කියලා. මේ ස්කන්ධ පංචකය තුල සිදුවෙන දෙයක් තමයි නිට්ට සුකට ගැනීම සහ අනිත්‍ය කියන එක. ඒක මම පැහැදිලි කරලා තියෙනවා. ඉතින් මරණයකදී මේ අනිත්‍යං කියලා කතා කරුවට අපට කරන්න දෙයක් නැහැ. ඒ අනාවෝදේ ස්වභාවය. ඒ නිසා අපි කතා කරන්නේ අපට අනාවෝදයෙන් කරුණ පැහැදිලි කරන අය පිළිබඳව විචනය කරන්න ඕනකමකුත් නැහැ. දොස් තබන්න ඕනකමකුත් නැහැ. අපිට හොයන අය අවබෝධය කරගෙන යන්නට ඕන ඉදිරියට. ඒ නිසා අපි මේ ධර්ම දේශනා කරලා අනතුරු ධර්ම සාකච්ඡා වලට ඇවිත්ින්නේ මේ කරුණ තවදුරටත් පැහැදිලි කරන්න. හරි. අපි සූදානම් මේ වෙලාවේ අපත් සමග සම්බන්ධ වෙන්නට සූදානමින් ඉන්නවා ස්වාමින් වහන්සේ නමක් සිරිපාදයේ ඉඳලා. අපි බලමු අපේ ස්වාමින් වහන්සේගේ දහම් ගැටලුව එහෙවත් නැත්නම් අදහස මොකක්ද කියලා. අවසරයි අපේ හඳුපටේ. ඉදිරිපත් කරන්න ඔබ වහන්සේ. හරි, ඔබ වහන්සේට දැන් අවස්ථාව තියෙනවා දහම් ගැටලුව හෝ අදහස ඉදිරිපත් කරන්න. ගෞරවනීය සාමිනාංශ අවසරයි. මේ ඔබ වහන්සේ ගන්න සාමිනාංශයට මම කතා කරන්නේ මේ ඉතින් සාමිනාංශ ඔබ වහන්සේගේ දේශනා හරිම නිවැරදි දේශනාවක් වශයෙන් තමයි මේ මතු වෙලා තියෙන්නේ. ඉතින් අනිත් එක තමයි මම විශේෂයෙන්ම මෙතන ඔබ වහන්සේට විශේෂයෙන් පුණ්‍යානුමෝදනා කරන්න කැමති. මොකද මේ හේතුඵල දර්ශනය ඔස්සේ මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මේ ත්‍රිලක්ෂණය උද බලන දර්ශනයද හුඟ දිනෙකට මේ සැපහිලා නිදි දක්ෂයක් පුදවලා තියෙනවා. මොකදද කියන රූපයක් තමයි අනිත්‍ය කියලා බලන්නේ. ඒකට එතන මූලිකව මෙතන නිත්‍ය වෙලා තමයි අනිත්‍ය දුක්ඛ නාස්තියෙන් ඉඳපිට කරන්නේ. දැන් ඔය දර්ශනය තුළ හේතුඵල ධර්ම තුළ මේ අනිත්‍ය දුක්ඛ නාස්ති ත්‍රිලක්ෂණය සාසයන් හයෝස්සේ බලන විග්‍රහය ඇත්තටම මේ ළඟකදී තමයි මේ වහන්සේගේ ධර්ම දේශනා තුළින් තමයි මේක සිදුවුනේ. අනිත්‍ය ගැන විශේෂ අනුමන්තයෙන් කියන්නත් ඕන. මොකද මේ අනර මෑතකදී යහරි පරිධාරිය යන මේ දේශනාවක් ගියාද පරයක් නැහැ උනන් භවයක් නැහැ මේමයි මේ ජීවිතය ඔක්කොම කරවත් ඇති කියලා එතන දේශනාවක් ගියා. යහුඟ දෙනෙක් මෙතන මේ ධර්මයේ පිළිබඳව උගාද්දුවට වැඩි අදහස් ඇතුලේ ඉන්න ඒ නිසා මම කැමති හිතුවා හේතුඵල ධර්මයේ පටිච්චසමුප්පාදයේ විශේෂයෙන්ම මෙතන අනිත්‍ය දුක්ඛ අනාත්මයේ දික්ෂණේ කොට පැහැදිලි කිරීමක් කරක් නැහැ. නමුත් ඒවත් දියුණු කරන එකේ තේරුමකුත් නැහැ. අනිත්‍ය උත්පත්ති පූජාව වැසී යන තරමට. ඒ නිසා අපි අවශ්‍ය වෙන්නේ ප්‍රතිපත්ති පූජාවට. මේකයි එතකොට ඔය ඥාන පූජා කියන කාරණා සියල්ල අයිති වෙන්නේ ප්‍රතිපත්ති පූජාවට නෙමෙයි. ධර්මය නොදන්න අයගේ ශ්‍රද්ධාව මත පවතින අර දසවස්තුක සම්මාදිට්ඨියේ ආමිෂ පූජා ගණයටයි අයිති වෙන්නේ. මේ පිළිබඳව මම විරුද්ධත් නැහැ, ප්‍රතික්ෂේප කිරීමකුත් නැහැ. නමුත් මගේ මුල් තැන තියෙන ධර්ම දේශනා මගින් සමාජයට කරුණ අවබෝධ කර දීම හැරුණ විනා ඒ බඳු ලාමක ගණයේ පූජා පිටපස යාම නොවේ කියන එක කියන්න කැමතියි. රූපා සුරවීර මාත්‍යක් සූදානමින් ඉන්නව පිටිපණ ඉඳලා තවත් දහම් කරුණක් ඉදිරිපත් කරන්නට. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි. දේශනාවට සම්බන්ධ කෙනෙක්. ඔව්. ඒ දේශනාවට සම්බන්ධ වෙනවා. ඔව්. සමහර ආකාර ගැටලු ඇති වෙනවා මට. ඒකත් අන්තිපත්න සම්බන්ධයේ සිදුවන හැම සැම පරිස්සම්කාර ක්‍රියාවලිය සිදුවෙන බව දන්නවා. ස්කන්ධ පංචකය ඇති වෙන විට පටිච්චසමුප්පාද සමුප්පන්න වෙනවද? එතනදී පටිච්චසම්පන්න නිරෝධයක් සිද්ධ වෙනවද? ගෞතමී ස්වාමීන් වහන්සේ කරුණාකරේ පොඩ්ඩක් පැහැදිලි කරලා දෙනවා. ඔය ස්කන්ධ පංචකය තුලම තමයි පටිච්චසම්පන්න බව සිදු වෙන්නේ. පටිච්චසම්පන්න භවයේ අනුලෝම භව තුල භාවනාවක් සිදු වෙන්නේ නැහැ. අවිද්‍යා පත්‍ය සංඛාරා තුල හේතු ඉතුරුයක් සිදු වෙන්නේ. ඒක අනුලෝම පටිච්චසම්පන්න බව. තේරුම් ගත්තාම එතන ඒ අනුලෝම භවෙන් නිදෙන උපන්න කුසල් දුරු කරන ප්‍රතිපත්තිය තමයි පටිලෝම පටිච්චසම්පන්න බව කියන එක. ඔබතුමිය ඇතුළු ධර්මයට ප්‍රිය කරන හැම දිනාටම මම ඉතා කරුණාවෙන් කියන්න කැමතියි. ඉදිරියට එන්නේ සිංහල අවුරුදු නාටකමක් නැහැ. අප්‍රේල් 13 වෙනිදා සහ අප්‍රේල් 20 වෙනිදා රාත්‍රී 9ට මේ ඔබතුමියලාට අවශ්‍ය පිළිතුරු මා ධර්මදේශනා දෙකක් මගින් මේ වන විටත් පැටිකට තිබෙන නිසා මා දන්නවා ඔබට අසන්ත ලැබෙන බව. මේ විනාඩි දෙකකින් දෙන පිළිතුරට වඩා ඒ පැය දෙකේ පිළිතුරු මගින් මේ තේරුම් ගන්නා ලෙස කරුණාවෙන් මතක් කරනවා. හොඳයි, අපි ඔබට මතක් කරනවා අපේ දුරකථන අංකය 01332284540. දුරකථන ඔස්සේ ඔබට හැකියාවක් තිබෙනවා. ඔබට යම් දහම් ගැටලුවක් තිබෙනවා නම් අපට ඉදිරිපත් කරන්නට අපි සූදානමින් ඉන්නවා. අද දවසේ ඉස්මහ පිළිතුරු ලබා දෙන්නට සුරංග මහත්මයා මේ වෙලාවේ ඉන්නවා දියුණු පිටියේ ඉඳලයි අපට කතා කරන්නේ. අපි බලමු සුරංග මහත්මයාගේ දහම් ගැටලුව මොකක්ද කියලා. සුරංග මහත්මයා සුරංග මහත්මයා එනවා. මම අහන්නේ ඔබ වහන්සේගෙන් මම මේ භාෂා සම්බන්ධ ගැටලුවක්. ගරු ස්වාමීන් වහන්සේ මේ මාගධ භාෂාව, පාලි භාෂාව සහ සිංහල භාෂාව අතර තියෙන සම්බන්ධය ගැන ඔබ වහන්සේට පුළුවන් නම් පොඩ්ඩක් අපිට පැහැදිලි කරලා දෙන්න කියලා. තවයේ සාමාන්‍යයෙන් අක්ෂර විද්‍යාව සම්බන්ධයෙන් කතා කරනකොට දේවනාගර කියලා එකක් තියෙනවා. සංස්කෘත කියලා කතා කරන්නේ ඒක. මාගදී භාෂාව කියන එක තමයි අපි අද පාලි කියලා කතා කරන්නේ. ඒකට ඒ කාලේ හෝඩියක් තිබිලා තිබෙනවා. නමුත් අද ඒ අක්ෂර නැහැ. අද පාලි භාෂාව භාවිතා කරන්නේ සිංහල අකුරු වලින්. වෙනසකට තියෙන්නේ අල් කෙරෙන්නේ නැහැ, බැඳි අකුරු පාවිච්චි කරන්නේ. වර්තමාන සමාජයේ යම් යම් නාමකරණයන් කරන්න ඕසේ වුණාම විශේෂයෙන් රාජ්‍ය භාෂා පරිවර්තනයේදී මේ ත්‍රිපිටකයේ පවතින නැත්නම් මේ පාලි භාෂාවේ පවතින වචන උදව් කරගෙන තමයි සිංහල වචන හදලා තියෙන්නේ. ඒ නිසා හරිම පහසුයි. සමහර සිංහල වචන වල පාලි අර්ථය එහෙමම පවතිනවා. ඒ පොඩ්ඩක් ඒ ග්‍රන්ථ පරිහරණය කරන විට තේරුම් ගන්න පුළුවන් වේවි. මට විවිධ වචන මතක් වෙනවා මේ වෙලාවේ. ඕනනම් කීපයක් එහෙම මතක් වුණාම කියන්නම්. ඒකම තමයි අපට පැහැදිලි කරලා දීලා තියෙන්නේ. දැන් බලන්න අප්‍රමාදෝ අප්‍රමාදේ. නමුත් අද අපි අප්‍රමාදේ කියලා කියන්නේ වෙලාවට වැඩ කරනවට. නමුත් බුදු සමයේ අප්‍රමාදේ කියලා කියන්නේ වෙලාවට වැඩ කරනවට නෙමෙයි. පුතග්ජනයා අරමුණෙහි මුලා වෙනවා. මම මගේ සංකල්පයට රැවටෙනවා. එතකොට ඔහුට කියනවා පමා වූ මිනිසා කියලා. ඒ වැරදි. එහේ මම මගේ සංකල්පයෙන් මිදෙන්න උත්සාහ කරන්න ඕන. ඒකට කියනවා අප්‍රමාදෝ අමත පදං සිහියෙන් කටයුතු කිරීමයි කියනවා අප්‍රමාදය. පදං පදං මාවත අමත අමෘතය නිර්වාණය. බලන්න මේ වචන වල තියෙන සමාම හස්ති ඇත අඤ්ඤතරෝ එක්තරා මේ වගේ වචන ගත්තම බොහොම සමීප අර්ථ තියෙනවා හරියට. අංග අපි අංග කියනවා අංගෝපාංග. මේ අංගස්ස කියන වචන පාවිච්චි කරනවා. ඒ වගේම ඔය හැම දෙයක්ම මේ විදිහට අරට සදා සමාන අර්ථයක් තමයි ඒ භාෂා රාජ භාෂා පරිවර්තනයේදී අපට ලබා දීලා තියෙන අලුත් වචනවලදී. සිංහලෙන්ම කරුණු තේරුම් කරලා දෙනවා නම් ධර්ම දේශනාවල තුල පාලිය දැනගන්න අත්‍යවශ්‍ය නැහැ. يعني බුදු ධර්ම කියන්නේ භාෂාවක් නෙමෙයි. අපි ළඟ සිදු වෙන සිද්ධියක් අපි තේරුම් ගන්න ඕනේ. මාගදී තේරෙනවා නම් තේරෙනා එකෙන් තේරුම් ගනීවි. නමුත් අපි මේ කතා කරන්නේ බුදුන් වහන්සේ දෙසෝ දෙයක්. ඒ නිසා අපේ සම්ප්‍රදායද හුරු වෙලා පවතිනවා බුද්ධ වචනේ ප්‍රකාශ කොට තේරෙන භාෂාවෙන් කියන එක. ඒ නිසා අපි හැම මොහොතකදීම පාලි ගාථාවක් අරගෙන ඒක පැහැදිලි කිරීම කරනවා වගේ යම් යම් දේශනා පාඩ උපුටා දක්වමින් ඒ වැටහෙනම අරු නිසා තමයි සිංහලෙන් පැහැදිලි කරන්නේ. එතෙන් හො කල්පනා කරනවා බුදු සමය තේරුම් ගන්න පාලිත් ඉගෙන ගන්න ඕනේ කියලා. නැහැ. කෙතරම්ී කරන්න ඕන. ධර්මයේ මනවින් පැහැදිලි කරන කෙනෙකුගේ ඇසුර ලබාය තේරුම් ගන්න අත්‍යවශ්‍ය නැහැ. නමුත් ඉතින් කරුණු හොයා යන කෙනෙක් වශයෙන් ගත්තල විවේක තියනවා නම් කෙනෙක් පාලිය පදරමක් හදාරලා ඉගෙන ගත්තට කමක් නැහැ. නිර්වාණය කියන කාරණාව පාලි අවබෝධයෙන් ලැබෙන එකක් නෙවෙයි. නිර්වාණ පාන කියන්නේ තෘෂ්ණාවට නිර් කියන්නේ නැහැ. බලන්න නිර් කියන අර්ථය ඉතිරිය. නිර්පාක්ෂික, නිර්මාංශ, නිර්දේශ පාලනීකරණේ. ඒ හැම එකකම පවතින මොකක්ද? නැහැ කියන අර්ථයනේ. නිර්වාණත් විතරින් තමයි ඇවිත්තේ. නිවාණ කියන්නේ අරමුණේ මුලාවට, නිර්වාණ කියන්නේ මුලාව නැති වෙනවට. අර අරමුණේ මුලාවේ දුක පවතිනවා, මුලාව නැත්තම් එතන නිර්වාණ පිළිම තියෙනවා. තෘෂ්ණාව. එන්න මෙහෙම තේරුම් ගන්න උත්සාහ කරන්න. අත ඔබට මේ පැයටම වචන කියන්න පුළුවන් මේ කාලෙටම එකක් මා මේ පැහැදිලි කළේ. ඒ නිසා බුදුන් වහන්සේ ඒ කාලේ සමාජයේ ප්‍රත්‍ය භාෂාවක් වශයෙන් මේ දෙක භාවිතා කරලා තිබෙනවා. අපට සංරක්ෂණය පිණිස අපේ ග්‍රන්ථ පවතින්නේ ඒ ආකාරයෙන්. නමුත් 1956 නැත්නම් 1500 බුද්ධ ජයන්තියෙන් පසු සුලභව පවතිනවා බුද්ධ ජයන්ති පිටක ග්‍රන්ථ මාලා කියලා. පාලිය පිටුවක පවතිනවා, සිංහල පිටුවක පවතිනවා. මේ ක්‍රමේ පවතින එක හොඳයි. පාලිය තියෙනවා නම් සාමාන්‍ය ජනතාවට තේරුම් ගන්න අමාරුයි. සිංහල තියෙනකොට පරිවර්තනය කරලා හරි දෙපැත්ත බලලා තේරුම් ගන්න පුළුවන්. හැබැයි පාලිය ඉවත් කොට සිංහලෙන් සංස්කරණය කරන්න ගියොත් නම් මගේ අවබෝධයේ හැටියට ධර්මය අතුරුදහන් වීමක් වෙනවා කියන කනගාටුව මට තිබෙනවා. ඒ නිසා ශාස්ත්‍රීය ග්‍රන්ථවලට සංස්කරණ කරන්න තයන් නැතුව ඒවා සුරක්ෂිත කරගන්න එක හොඳයි කියන එක තමයි මගේ කල්පනාව. හොඳයි. අපේ හැමදෙරේ ඒ කාරණාවට පෙර අපි කතා කරාමේ පින් හා පව් කියන සංකල්ප දෙක. ඒත් සමගම කතා කරන දෙයක් තමයි මේ ප්‍රතිපත්ති පූජා සහ ආමික පූජා කියන කාරණා දෙක. පින් පව් කියන මේ කාරණා දෙකත් ප්‍රතිපත්ති පූජා සහ ආමික පූජා අතරින් මේකෙන් පින් වැඩි වෙන්නේ ආමික පූජාවලද ප්‍රතිපත්ති පූජාවලද? පව් සිදු වෙන්නේ කොහොමද? මොනවද මේ පව් පින් කියලා කියන්නේ? මේ දෙක අතර සම්බන්ධතාවයක් තියෙනවා. ආමිස පූජා කියන එක තමයි පින් නැරෙන විදිහ. පින් නැරෙනවා කියන එකේ තේරුම ආයවර්ණ සැප බලාදී සෝය ගෙනත් දෙන්න පුළුවන් හේතු ඉතුරු වෙනවායි කියන එක. අලෝභ අධේ සමෝහ වැඩෙනවා කියලා අපි ඒකට කියන්නේ. ආමිස පූජාවක පව් තියෙන්නේ නැහැ. පව් තියෙන්නේ පස්පව් දසාකුසල් සහ ආනන්තරි අකුසල කර්ම කරනකොට සිතේ උත් වෙන චේතනා ලෝභ දේශ මොහ මූලික කොටගත්. එතකොට ඒවා නිසා කෙනෙක් දුකටපත් වෙටි දුක් වැඩි වෙන්නේ. එතකොට ආමිෂ පූජාව කියන එකේ තේරුම බුදුරජාණන් වහන්සේ කියලා කෙනෙක් හිටියා. උන්වහන්සේ ලෝක සත්වයාට කරුණාවෙන් ධර්ම දේශනා කළා. උන්වහන්සේට වඳින්න පුදන්න සුදුසුයි. දැන් ඔක ඊතරම් ගැඹුරු කරුණක් නෙමෙයි. ඔබගේ ඔබම හිතන්න නැත්නම් සමන් දෙන්නම් හිතන්න ඔබට යහමින් ධනය හම්මු උපයාස අපේ ආදී මේ දිය තාත්ත කෙනෙක් ඉන්නවා කියලා යහපත් චරිතයක් ගත කරපු. ඉතින් ඔබ ඒ ත්‍යාට වන්දනීයත්වයෙන් සැලකනවානේ. අපිට අපි මෙහෙම ජීවත් වෙලා ඉන්නේ මෙහෙමයි කියලා ගරුකිරීමක් පවතිනවානේ. වෙන්තෝරයක් තබාගෙන එහෙම නැත්නම් පුරාවිද්‍යාත්මක වශයෙන් අර ඒ පාවිච්චි කරපු වස්තු තියාගෙන වඳිනවා පදනවානේ. ඒ ගෞරව කිරීමක්. ඒ වගේ බුදුන් වහන්සේ ලොවට යම් දහමක් හෙළි කළා. ඒ නිසා උන්වහන්සේට ගෞරව කරන එකේ වරදක් නැහැ. එතකොට එතන තියෙන්නේ පුද්ගලාභිවන්දනය. පුද්ගලාභිවන්දනයේදී Tamanta පිණිසුදු වෙනවා. බුදුරජාණන් වහන්සේ හිතියක් පිණිසුදු වෙනවා. නැතත් ගෞරවයෙන් කළොත් ඒ පුණ්‍ය චේතනා කියන එකේ හේතුව ඉතුරු වෙනවා. ප්‍රතිපත්ති පූජාව කියලා කියන්නේ පිණිසුදු වෙන එකක් නෙමෙයි. පින්තව දෙකම අතහැරෙන එකක්. පිණිසුදු වීමත් අවිද්‍යාපත්‍ය සංඛාරා, පෞසුදු වීමත් අවිද්‍යාපත්‍ය සංඛාරා, ධ්‍යාන කුසල සිදු වීමත් අවිද්‍යාපත්‍ය සංඛාරා. ප්‍රතිපත්ති පූජාවෙන් බුදුන් කනකට බුදුන් කියලා කෙනෙක් පුදනවා නෙමෙයි. බුදුන් කියන්නේ පංචස්කන්ධය අනාත්මය. පංචස්කන්ධය අනාත්මය දැකපු දවසේ මම බුද්ධ කියලා ලෝකෙට ප්‍රකට කළේ කියලා බුදුජානන් වහන්සේ සම්බුද්ධත්ව සූත්‍රවල දේශනා කරනවා. එතකොට බුදුන් දකින්නවා කියන්නේ පංචස්කන්ධය අනාත්මය දකින්න. පංචස්කන්ධය අනාත්මය දකින්ද පංච උපාදානස්කන්ධය අනිදුක්ඛ අනාත්ම වශයෙන් නොනින් බලන්ට වෙනවා. ඒක තමයි ප්‍රතිපත්ති පූජාවෙන් බුදුන් තිදීන්නේ. එතකොට එහිදී ඒකට කියනවා එහෙම වුණාම පුඤ්ඤ පාප පහින කියලා. පිනුත් නැවත උපදවන හේතු, පවුත් නැවත උපදවන හේතු ප්‍රහීන කියන්නේ දෙකම අතහැරලා යනවා. ඒක ප්‍රතිපත්ති පූජාව. ඒකෙන් සමාජයට කිසි විශේෂයක් කියන්නේ යහපත් දේවල් කරන්න එපයි කියලා. යහපත් දේවල් කරන්න ඕන අපි. මත් කරන සමාජයක් කරන්න ඕනේ. මොනවද මේ සමාජය කරන්න තියෙන්නේ? නමුත් මෙතන පුණ්‍ය චේතනාවට පුංචි කුණු ටිකක් එකතු වෙන එකක් තියෙනවා සමහර අයගේ. බුදු දේශනාවේ පවතින පරත්තං පටිපද්‍යත කියලා වචනයක්. පර අර්ථයන් පිළිපදින්න පරත්තං. අන් අයගේ යහපත පිණිස කටයුතු කරන්න. ඒ අපි කරන දෙයක් කරන්න ඕන මට මේකෙන් ලැබෙන්නේ මොනවද කියලා හිතලා නෙමෙයි. ඒ දුකටපත් වෙන ආසරණ භාවයටපත් වෙන අයින් ලැබෙන පිළිසරණ බව අපි සතුටු වෙනවා. පව් කරන කෙනා මට මේකට විපාක දෙයන් කියලා ඉල්ලන්නේ නැහෙනි. ඒක විපාක තුලම රැඳී පවතිනවා කර්ම විපාක සම්බන්ධය තුල හේතුඵල තුල. එහෙනම් පව් කරන කෙනා පව් විපාක ඉල්ලන්නේ නැති වුණාට විපාක දෙන්න සිදු වෙනවා නම් පින් කරන කෙනත් මට විපාක දෙයන් කියලා ඉල්ලන්න ඕන නැහැ. Taman යහපත් දේවල් කරන්න සසර වසනවා නම් ප්‍රවෘත්ති පාක වශයෙන් ලැබෙවි. සසරකින් නිදහස් වුණාම ඕන නැහැ. තවදුරටත් මට ඕන කියලා හිතන්නේ සමහර වයෝවෘද්ධ අම්මලා අපෙන් අහව ප්‍රශ්නයක් ඕක. බොහොම පින් කරලා තියෙනවා. පින් කරලා බලාපොරොත්තු වෙන ඊළඟ ජීවිතේ සැප. අපි අද මේ ජීවිතේ නිවන් අවබෝධ කරගන්න පුළුවන් කියලා කිව්වම එතකොට අපි පින් කළොත් යමක් ලබන්නේ නැද්ද කියලා අහනවා. අර බලලා මගෙන් එළියට පැන්නානේ. ඒගොල්ලෝ පින් කරලා නෙමෙයි තියෙන්නේ. ස්ක්‍රිප්ට් එකක් එකක් අරන් තියෙන්නේ. 20ක් ඵලයන් කෝටියක් වරෙන්. අන්න ඒ සංකල්පය සමාජයෙන් වෙනස් වෙන්න වෙනවා. අපි මේ පරාර්ථයේ හැසිරෙන්න ඕන මට යමක් ලබන්න නෙමෙයි. පරාර්ථයේ හැසිරෙන්න ඕන. අපි මේ සසර වසනවා නම් ඊට අදාළ විපාක වාරය ඒ කර්ම නියාමයේ විසින් ලබා දෙන දෙයක්. ඒක ඒක බාර දෙන්න ඕනේ ඒක හරි සාධාරණයි. අපි චේතනා පාරිශුද්ධත්වයට එන්නත වෙනවා මට ලබන්න නෙමෙයි යමක් කරන්න ඕන. දුකටපත් වූ අසරණ වූ මිනිසුන්ට පිහිට වෙන්න ඕන. ඒ ලබන සතුට අපිට. අන්න ඒකයි තේරුම් ගන්න වෙනවා. හරිද උත්තරේ තව ටිකක් ඕනේද? හරි. එතකොට දැන් පින් රැස් කරගන්නවා. මම තමයි පින් රැස් කරගන්නේ. මම හොඳ දෙයක් කළා ආමිස පූජාවලින් කුසලය එහෙමත් නැත්නම් පින් රැස් කරගන්නවා. මම කොහොමද තවත් කෙනෙකුට මේක අනුමෝදන් කරන්නේ? අනුමෝදන් කරන්න පුළුවන්ද? කොහොමද ප්‍රශ්නයක්. ඒක වටිනවා. පින් රැස් කරගන්නවා නෙමෙයි පින මම වෙනවා. එහෙමයි ඔය සිද්ධියේ සිද්ධ වෙන්නේ මම පින් කර ගන්නවා කියන එකේ තේරුම පිනේදී පිනයි මම බවටපත් වෙන්නේ. පවේදී පවයි මම බවටපත් වෙන්නේ. ඔන්න අර ඉස්සෙල්ලා මහත්තුරු ඇසූ ප්‍රශ්න වලට වගේම සමාජයට හොඳ පිළිතුරක් දෙන්න පුළුවන් ප්‍රශ්නයක් ඔබතුමා සමාජයෙන් නිමසොන් ලැබුවේ. අනුමෝදන් කරන්න පුළුවන්ද කොහොමද අනුමෝදන් වෙන්නේ? මෝදති කියන්නේ පාලියෙන් සතුට වෙනවට. මෝදනේ අනුමෝදනේ. අනුමෝදති කියන්නේ අනුව ලබන සතුට. එතකොට අනුමෝදනය කියන එක තමයි ඇත්ත වචනේ. පින් දෙනවා කියන වචනේ වැරදි. මම උදාහරණයකින් එන්නම් සරලව. ඊට පස්සේ යම උදාහරණයකටත් යන්නම්. අම්මා කෙනෙක් අනුරාධපුරේ යනවා. ගිහිල්ලා පුද පූජා වලට සහභාගී වෙනවා. වන්දනාව යනවා. යාළුවෙක් ඉන්නවා ගෙදර අසනීප නිසා හරි යන්න සල්ලි නැති නිසා හරි. එතුමිය අනුරාධපුරේ ගොස් ඇවිත් මේ අම්මත් එක්කලා කතා කරලා වැඳපු හැටි වන්දනා කරපු හැටි ගිය හැටි ඔක්කොම ටික විස්තර කරනවා. අර අම්මා අහගෙන ඉඳලා අනේ සාදු සාදු. අන්න ඒකයි අනුමෝදනය කියලා කියන්නේ. අරයා කියපු දේ අහලා මෙයා සතුටු වුණා. අර අම්මගෙන් මොකවත් මෙයාට ආවේ නැහැ. ඒක ආස්සේ මෙයාගේ සිතේ සතුටක් හටගත්තා. මට ඔකට හොඳ උදාහරණයක් තියෙනවා මේ සමාජයට කියලා දෙන්න. මෙන්න මෙහෙම හිතන්න. මේ අම්මා කෙනෙක් විහාරස්ථානයට යනවා. යන්නේ තමන්ගේ බෑගේ තෙල් පහන් ගිනි පෙට්ටිය දාගෙන. පහන් ටිකක් තියලා වැටි දාලා තෙල් දාලා පහන් පත්තු කරනවා. දැන් මේ දැල්ල යන පහනේ තෙල්වල වැටියේ ඔක්කොගේම උදව්වේ ප්‍රතිඵලයක්. තව අම්මා කෙනෙක් එනවා පහන් පහන් පූජා කරන්න. හැබැයි ටිකක් ප්‍රමා වෙලා හදිස්සියෙන් එන්නේ නිසා යමක් බැරි වෙලා. බැලුවම ඇගේ බෑගේ පවතින්නේ වැටියයි පහනුයි තෙලුයි විතරයි. පහන් දාලා තෙල් දාලා වැටිය දාලා බලපුවම ගින්දර නැහැ. දැන් පත්තු කරන්න විදිහක් නැහැ අවුලවන්න. මේ අම්මට පුළුවන් අර මුලින් පත්තු කරපු පහනට කිට්ටු කරන්න. තමන්ගේ පහන. කිට්ටු කරපුවම මුල් පහනේ තියෙන දැල්ලෙන් මේ පහන දැල්වෙනවා. දැන් මුල් පහනෙන් කිසිවක් මේ පහනට ආවද? නැහැ. නමුත් මුල් පහන නැත්නම් දෙවෙනි පහනක් දැල්වන්න පුළුවන්ද? බැහැ. දෙවෙනි පහනේ තියෙන අමුද්‍රව්‍ය වලින් තමයි දැල්වෙන්නේ. නමුත් දැල්වෙන්න උදව්වක් වුණා මුල් පහනේ දැල්ල. මුල් පහනේ එහෙමම තියෙනවා. ඒකෙන් මේකට මොකුත් ආවේ නැහැ. අපේ ඔය පින්කම් කියලා කතා කරන මේ දිය ඥාතින් වෙනුවෙන් කරන පින්කම් වල පින්කම කර ගැනීම මුල් පහන දැල්වීමක් හා සමානයි. පරදත්තූප ජීවියා කියන කෙනා අපිට වගේ ධනසිරුරක් නැති වුණාට අපි කරන කියන දේවල් තේන උපත්ත ගැන විතරයි බුදුන් වහන්සේ මේ පරදත්තූප ජීවි නැත්තන් චිරෝපුණ්ඩ කියලා කියන්නේ. එතකොට අපි කරන කියන දේවල් පේනවා. පේන නිසා තමයි අර උපාසකම් අඳාපරේගේ හැඳින් කියනකොට සතුට වෙනවා වගේ මේ පින්කම දැකලා අපි සතුට වෙනවා වගේ ඒක දැකලා ලබන සතුටට තමයි අනුමෝදනය කියන්නේ. අපි හොඳ දෙයක් කරනවා ඔහු පින් කැමති කෙනෙක් නම් ඒක දැකලා ඔහු සතුටු වෙන එක අනුමෝදනය. මුල් පහනින් අර පහනට ගියේ වගේ මෙහෙන් එහාට මොකවත් යන්නේ නැහැ. ඔහු සිතේ උපදවා ගන්නා දේ තමයි අනුමෝදනය. අනුමෝදති. හැබැයි මම එතන මේ සමාජයේ නොසිතූ වචනයක් තව කියනවා. අනුමෝදති කියන වචනේ අනිත් පැත්ත අනුසෝචති. අනුව ලබන සතුට සහ අනුව දුක් වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ පවුනේ පින් නෙමේ පවුද් දෙන්න පුළුවන්. කොහොමද? ස්වාමි පුරුෂයා හෝ කවුරු හරි අකල් මරණයකට හදිසි මරණයටපත් වෙනවා. දැන් ඉතින් ස්වාමින් වහන්සේ ලැබෙදී පංචශීලයේ පිළිතොල හිත හදලා නිපින් දෙන්න පුළුවන්. ලෝභයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන්, දුකෙන් පින් දෙන්න බෑ. පුණ්‍ය චේතනා නෙමෙයිනේ. හිත හදලා පෑන් වඩා පින් අනුමෝදන් කරන්න. එතකොට අර පුද්ගලයා එතන ඉපදිලා ඉන්නවද නැද්ද දන්නේ නැහැ. ඉන්නවා නම් මේක දැකලා සතුටු වෙනවා. ඒ දැකලානේ සතුටු වෙන්නේ. දැන් අපි මේ පෙට්ටිය වහලා අවසන් කටයුත්තනේ. දැන් ඉතින් ඒක ආදාහනීයට බොමු දාන්නගෙන යන්න තියෙන්නේ. අපි යන්න යනවා. සමහර මොඩ මිනිස්සු ඊට පස්සේ පෙට්ටිය දිගේ අරගෙන ආයෙත් අරකේ ඔළුව දාගෙන වැළපෙනවා. දැන් පින් පේනවා නම් අඬනවා පේන්නේ නැද්ද? අඬනවා නම් මේ ගොල්ලෝ මේ අඬන්නේ මම යන දුකේ කියලා හරි දුක් වෙනවා. ඒකට කියනවා පව් දෙනවා කියලා. එනිසා මම මේ සමාජයට කියනවා පින් දෙන්න පව් දෙන්න එපා කියලා. හොඳයි. අපි සෝදානම් මීරිගම ප්‍රදේශයට යන්නට මීරිගම ප්‍රදේශයෙන් ගාමිණි මහත්මයා සෝදානමෙන් එනවා ධර්ම ගැටලුවක් ඉදිරිපත් කරන්නට. ගාමිණි මහත්මයා මත පිළිබඳව පොඩි සිග්‍රහයක් කරගත්තොත් හොඳයි කියලා මට හිතුණා. ඔව්. බුදු සමයේ උගන්වන කරුණ පිළිබඳව තේරුම් ගන්න ඕන. එකක් තමයි කර්ම මාර්ගය, අනිත් එක ධර්ම මාර්ගය. ඔව් මම තේරුම් ගන්න මේක. බුදු සමය ඉගැන්වීම තුළ ආමිස පූජා ප්‍රතිපත්ති පූජා කියන වචන දෙකෙන් පෙන්වන්නේ ආමිස පූජාව කර්ම මාර්ගය, ප්‍රතිපත්ති පූජාව ධර්ම මාර්ගය. මේ ධර්ම මාර්ගයට එන්නට ධර්මයේ වැටෙන්නේ නැතුව බෑ. මෙහිදී හින්දු දහම හෝ කතෝලික දහම හෝ ඉස්ලාම් දහම හෝ මේ කිසිම දහමක් ජීවිතයක මරණයෙන් අවසන් කරන්නේ නැහැ. ඔවුන් මේ පිළිබඳව ඉන්නහට යම් ප්‍රතිතුනර් භවයේ පිළිගත්තේ නැති වුණාට යම් යම් දේවල් විග්‍රහ කරනවා. ඔබත් කල්පනා කරලා බලන්න එදිනදා සමාජ ජීවිත කෙනෙක් වශයෙන් ජීවත් වෙනකොට ඔබ මරණයට කැමතිද? සබ්බේ භායන්ච මත්තුනෝ සබ්බේ සංජීවිතං ප්‍රියං වැඩ ඉවර කරලා මේ යන කෙනෙක් නැහැ. මෙතන පුද්ගලයෙක් වශයෙන් ගත්කල මෙතන ක්‍රියාත්මක වෙන්නේ ස්කන්ධ පංචකයෙන් පංචකයට චේතනාව. චිත්ත සංකලිත අභික්ඛවේ සත්තා සංකලිස්සන්ති චිත්තෝදානා විසුද්ධියන්ති. මට මේ පාඩේ ඉදිරිපත් කරන්න සිද්ධ වෙනවා. සිත කිලිට වීමෙන් සත්‍ය කිලිට වෙනවා, සිත පිරිසුදු වීමෙන් පිරිසුදු වෙනවා. එහෙනම් අන්න සත්‍යේ කරන සිතෙන් කිලිට ක්‍රියා තමයි ලෝභ දේශ මොහ මූලික කොට ගත්තා වූ පස්පව දසාසුකල් කියලා කියන්නේ. මේක ක්‍රියාවෙන් හමාර වෙන්නේ නැහැ. චේතනාවයට පුළුවන්කමක් තියෙනවා යලි එබඳු ඵලයක් හට ගැනීමේ හේතුවක් ඉතුරු කරන්න. ඒකට තමයි පෞසිද්ධ වෙනවා කියලා කියන්නේ. තමන්ට ආවේනික පියන දිහා හොයාගන්න බැරි වුණත් මෙහෙම හේතු ඉතුරු වීමක් සිදු වෙනවා. හේතු ඉතුරු වුණොත් මෙලොව වශයෙන් සායින් එහාටත් මේ ශරීරය පිළිබඳ කතාව මෙහිහි කතාව වෙනින් වළංගු වෙන්නේ නැහැ. ශරීර කියන්නේ රූප කලාප මේවා ඔක්කොම අතෑරී ගියාම විශ්වය එකක් නේ. ඒ අවිද්‍යාව හේතුවකටගෙන නැත්තම් මේ තණ්හානසී හේතු කරගෙන හට ගැනීම සිදුවන්නේ. එතකොට වැඩියෙන් ජීවත් වෙනකොට කෙනෙක් සිත අපිරිසුදු කරගත්තොත් ඔහු එහෙනම් අපිරිසුදු වෙලා. ඔහුගේ හිතේ නිරන්තරයෙන්ම පවතින ලෝභ දේශේ මෝහය අනුන්ට උගලක් අටවන එක විනාශ කරන එකමයි. ඔහුගේ යටිසිතේ තේන තියෙන්නේ. ඔහුට ඊට අදාළ අනාගතයක් හිමි වෙනවා. මා පොඩි කතාවක් ඔබට කියන්නම්. සත්‍ය සිද්ධියක්. මගේ ජීවිතේ පැවිද්දට පෙර හිරිමල් යවුවනේදී මම කුරුණෑගල කියන බස් නැවතුම්පලේ පෙරණි බස් නැවතුම්පලේ රස්කී වෙත හිටගෙන හිටියා. අපේ අම්මලා ඔය ගෑස් වලම් පාවිච්චි කරන්න ඉස්සරලා ලිප පාවිච්චි කරනකොට අවින් කරපු රෙදි තමයි පාවිච්චි කරේ වළං බාන. තුන් හතර පාරක් පාවිච්චි කරපුවා මේක දැලි කඩමල්ල බවට පත් වෙනවා. කළුම කළු පාටයි. අන්නේටත් වඩා වැරහැලි අඳගත්ත පුද්දෑ. ඒක තමයි තේරුම් ගන්න. එහෙනම් ඒකට තමයි කියන්නේ සත්‍යයේ දිච්චි කියන්නේ ඒකයි. දිච්චි කියන්නේ තියෙන දෙයක් නෙවෙයි. නැති දෙයක් තියෙනකොට ගැනීම. එතකොට මුලාවක් දුරු කිරීම නෙමෙයි කරන්නේ. ඒ මුලාව නිසායි මේ අවුල හටගන්නේ. මුලාවක් දුරු කරගන්න ඕනේ. එතකොට ලබන සුවේ මේ කැම්බින් එඳුම් තරතුරින් ලබන්නා වූ 16 එකේ සුවේ නෙමෙයි. ඊට වඩා අර ගැටුමක් නැති තැන, අවුලක් නැති තැන තියෙන සුවේ පිළිබඳව මම පොඩි උදාහරණයක් ඔබට ඉදිරිපත් කරන්නම්. සමාජයේ තේරුම් ගන්න මේක කියන්නේ. සමහර අයට තියෙනවා ඉතාලි සද හිස් කියලා දෙයක්. මේ සමාජයේ මිග්‍රේන් කියලා තියෙනවා. හරිම අමාරුයි හැදුනහම. ඉතින් ඇතමෙකුට මේ හිස් රදේ හැදුනහම හොඳ වෙනකල් ඉන්න බැහැ. හරි අමාරුයි. මේ හිස් රදේ කොතරම් වේදනාව වෙනවද කියලා කියනවා. කතා කරන්න බෑ, සංගීතය ඇහෙන්න බෑ, මොකක්වත් තේින්න බෑ. හොඳයි, ඔහු හිස් රදේ වේදනාව දන්න නිසා හිස් රදේ හැදෙන්න පෙර ප්‍රතිකාරයක් අබ්බේතක් අරගෙන නිදා ගන්නවා. නැත්නම් ඔහුට හිස් රදේ සුව වෙනවා. දැන් අර විශේෂයෙන් පෙළුණ කෙනාට සෝයීමේ දැනුවක් කොතරම් මේක සෝයක්ද දැන් කියලා. හොඳයි, මොනවද ඔහුට ඉස්සරදී සෝුණා කියලා ලැබුණේ කියන්න මට. යමක් ලැබුණද? යමක් ලැබුණද වේදනාව දුරු වුණාද? තිබුණ දුක දුරු වුණා විතරයි අරුණාම යමක් ලැබුණද? ඇත්ත ඒක නේද? ඔන්න ඔකයි මේ ජීවිතේ අවුල දුරු වෙන එකක් මේක සිද්ධ වෙන්නේ. මේ සියලු ගැටුම් දෙරිණෙක් අතර, අදහස් දෙකක් අතර, පක්ෂ දෙකක් අතර, ගම් දෙකක් අතර, පවුල් දෙකක් අතර, අඹසැමියන් අතර සහෝදර මේ සියලු දුරදිගේ ආමේ මුලාව තුළ තියෙන්නේ. ඒ නිසායි අපි මේකට ජීවිතයට ධර්මය කියලා කියන්නේ. ඔවුන් අතර පවතින ප්‍රශ්න විසඳා ගන්නට මේ සද්ධර්මයේ සරණ තරම් වෙනස් සරණක් නැහැ. එතකොට ඔවුන්ට ආදරයෙන්, ගෞරවයෙන් උපකාර කරමින් ගහමරා ගන්න, කපා කොටා ගන්න නැතුව මම මේ මම වසන්ත ධර්මස්සී මම ගයන් කියලා එහෙම කතා කරන්න පුළුවෙනි. කොහොම සිනාමසු මොහොනේ. අර මේ යටින් ගිහිල්ලා ඇදලා දාන්න කල්පනා කරන්න නැත්තන්ද ඒවා මුකුත් කරන්න ඕනේ. අන්න ඒ දුෂ්ටකම් තමයි සමාජයෙන් අතහැරෙන්නේ මේ මමත් වෙන්නේ වීම තුළ. ඒකයි පැහැදිලි කරන්න ඕනේ. යහපත් සිහිය, යහපත් දැකීම මේ වගේන් මේ තුළ අපට යන්නට හැකියාවක් තිබෙනවා. මේවා යහපත් ආකාරයෙන් කොහොමද දකින්නේ, තේරුම් ගන්නේ කොහොමද කියන කාරණා හරහා තමයි මේ වැඩි ගැඹුරු තැන් වලට අපට යන්න සිද්ධ වෙන්නේ. ගහපත් දැකීමක් ලබා දෙන්න මේ මහන්සියෙන් මෙච්චර පැහැදිලි කරන්න ඒකනේ. මොකද අපි දන්නවා මේ සමාජයත් සමග අවුරුදු 50ක් 60ක් අපි ජීවත් වෙලා තියෙනවා. ගොහි බෞද්ධ සමාජය පිළිබඳ අපි දන්නවා, පැවිද්ද බෞද්ධ සමාජය පිළිබඳ දන්නවා, පොතපතින් ධර්මයේ හදාරන සහ ඉගෙනන ආකාරය පිළිබඳ දන්නවා. ඒවා ඇතුළේ තියෙන වරදත් අපි දන්නවා. ඒ නිසා තමයි අපට මේ පිළිබඳව පැහැදිලි කරන්නට. ඒවායේ වරද කියන්නේ බුදුරජාණන් වහන්සේගේ දේශනාවල වරද නෙමෙයි. ඒවා අපේ අතට එන විට අතින් අත යාම තුළ සිදුනා වූ සදස්වීම්. අපේ ග්‍රහණය කරගත්ත ආකාරය වැරදිද නිවැරදිද කියන කාරණාව හරහා අපි අල්ලාගත යුත්තේ, ග්‍රහණය කරගත යුත්තේ නිවැරද්ද. නිවැරද්ද. අන්න හරි. දැන් ওই වැරද්ද ග්‍රහණය කරගෙන තියෙන්නේ, වැරද්දෙන් මම හදාගෙන තියෙන්නේ. හොඳයි. මේ වෙලාවේ ගල්කිස්සෙන් සූදානම් ඉන්න පෙරේරා මහත්මයා දහම් ගැටලුවක් ඉදිරිපත් කරන්නට ඉතා ගොඩ වෙලාවක් හිටියා. දීර්ඝ කාලයක් හිටියා. අපි බලමු පෙරේරා මහත්මයා. පෙරේරා මහත්මයා දුරකථනය විසන්දි වෙන්නට ඇති බොහෝ වෙලාවක් හිටපු නිසා නැවත ගන්න කියන අපි ආරාධනා කරනවා ඔබට දුරකථන අංකය විවෘතව පවතිනවා 0133284540. ඒ වගේම අද දවසේ ඔබට හැකියාවක් ලැබෙනවා දැන් මේ කරුණු කාරණා වලින් ඔබට යන්නට ඕන නම් එහෙමත් නැත්නම් පෞද්ගලිකව කරුණු විමසන්නට උවමනාවක් තිබෙනවා නම් අපගේ ස්වාමින් වහන්සේගේ පෞද්ගලික දුරකථන අංකයක් මට පවසන්නට හැකියාවක් ලැබෙනවා 0771993746. 0771993746 දුරකථන අංකය විවෘතව පවතිනවා. ඒ අරහත් ඉදිරිපත් කරන්නට පුළුවන්. මොකද ධර්මය ප්‍රචාරය කිරීම සඳහා ඔබ වහන්සේ නිරන්තරයෙන්ම සූදානමින් ඉන්නවා. ඒ නිසා ඉදිරියේදී ඇති දහම් හමු කීපයක් මතක් කරන්නට පෙර අපි සූදානම් රත්නපුර ප්‍රදේශයට යන්නට රුවන් මේ වෙලාවේ ආගෙන ඉන්නවා. අපිට කතා කරනවා දහම් ගැටලුවක් ඉදිරිපත් කරන්නට. අපි බලමු රුවන් මොන වගේ දහම් ගැටලුවක්ද ඉදිරිපත් කරන්න කියලා. රුවන් අවසරයි අපේ හැමදෙන්නේ පිරුවන් සර්ණයි. අපේ හැමදෙන්නේ ඔබ වහන්සේ ධර්ම දේශනා හිතන්නේ 80ක් 90ක් විතර ආලරියන දැනන්නේ තේරලා දිනවා. අපේ හැමදෙන්නේ මට කියන්නේ දැන් තමයි මේ භාවනාවට වීර්ය වඩන්න ඕනේ කියලා හිතන අපේ හැමදෙන්නේ. මොකද අර මුට අපේ හැමදෙන්නේ ගොඩාක් අහු වෙනවා. අපි මේ මම පොළොවේ යන නිකන් මේ බරගතිය වගේ කියලා අපේ හැමදෙන්නේ ටික පොඩ්ඩක් ටැග් එක ගන්න ඕන. ගුවන්සේකින් දෙදුර බරාපුරු කියනවා. දැන් මේ තේරුණාට අපි හඳුන්නේ මේ තාම අපි අර ප්‍රාථමික අවධිය කියලා හිතන්නේ මේ තව භාවනාවට වැටිච්ච මුල් කාලේ වගේ. එහෙනම් ධර්මයේ තේරුණාට අපි හඳුන්නේ මේ කෙනෙක් තේරුම් ගන්න කියලා හිතනවා ප්‍රශ්නත් එක්ක අපි හඳුන්නේ අවතරයි දෙදුර බලාපොරොත්තු වෙනවා. මෙහෙමයි ධර්මය දැන ගැනීම පාඩම් කර ගැනීම වෙන කරුණක්. සමාජයේ සමග ජීවත් වීම තුළ සිතෙහි කෙලසීම නිසා ඇති වුණා වූ ලෝභ දේශ මොහයන්ගේ පීඩනයේ සිත තුළ තියෙනවා. මේ පීඩනය තරහින් කතා බහ කිරීම තුළ ක්‍රියා කිරීම තුළ උදාහරින්ට තමයි මේ සමාජය පුරුදු වෙලා තියෙන්නේ. ධර්මයේ තේරුම් ගත්තේ නැති පුද්ගලයා භාවනාවෙන් මේක යටපත් කරන්න හදනවා. මේ පීඩනය ඇතුළත සංගවා තබන්න. මෙන්න මේව සංගවා තබන්න ගියාම තමයි කෙනෙකුට හිසේ රදේ කැස්ස සහ මේ වේදනාවල් එන්නේ. එනිසා යටපත් කිරීමේ පිළිවෙත බුදුසමයේ පිළිගන්නේ නැහැ. ඒ වගේම යටපත් කරන්නට ගියායේ තමයි පසුකාලීනව ශාස්ත්‍ර කියනයි මානසික රෝගීන් සහ විවිධ පැතිවලට මේක යොදාගන්නේ ඔය යටපත් කරන්නට යාමේ ප්‍රතිඵලයි. ඒවා ඉතින් කතා කරන්න ගියොත් බොහෝ දුර දිග යන උන දේවල් මේ මොහොතේ කතා කරන්න මම කැමති නැහැ. මෙය සරලව ගන්න බරපතල ක්‍රියාවක් වශයෙන් ගන්න එපා. භාවනාව කියලා වෙනම ලෑස්ති වෙන්න එපා වෙලාවකට. අපේ සමාජයේ ජීවිතයේ වෙනම දවසක් භාවනාව වෙනම දවසක් වශයෙන් තමයි භාවිත කරන්න හදන්නේ. වැඩකටයුතු ඔක්කොම භාවනාවකින් තොරලා මාසෙට දවසක් හරි පැය 24න් පැය දෙකක් හරි භාවනා කරන්න හදනවා. නෑ නින්ද හරින විට සමස්තේම භාවනාවයි. Tamange sithē thina pavatina nosansun gatiyanne ammohotaka heerida? මම මේ සරලව කියන්නේ ගැඹුරෙන් නෙවෙයි. ඒ මොහොතට පෙර පුරුද්ද තමයි ඒ කයත වචනයට දී භාවිත කිරීම පිට කෙරීම. තවත් කෙනෙකුට රිදවීම. දැන් මේක මේ අදිවාසීති නාදිවාසීති අර ඒක පාවිච්චි කරන එක තමයි අදිවාසීති කියන්නේ. නාදිවාසීති කියන්නේ ඒක පිළිගන්නේ නැහැ කියන එක. ඒ කියන්නේ අපි ඒක නැති වෙනවට කැමති. ඒක තමයි පජහති. අතහැර දමනවා. ධාන්ති කරෝති අවසන් කරනවා. අනබාවං ගමේති යලිත් එන්නේ නැති විදිහට ඉවර කරනවා. අන්නේ ඒ අවසන් කරන්න ඕන. ගහන්න බනින්න ගිහින් එකට එක කරන්න ගිහින් ප්‍රතික්‍රියා දක්වන්න ගිහින් අවසන් කරන්න බෑ. අවසානයේ ඉදිරියට නොතැබීමේ ප්‍රතිඵලයයි. එක දවසක 100ක් ප්‍රතිඵල කල්පනා කරන්න බලාපොරොත්තු වෙන්න එපා. ඔබ දන්නා පමණින් ඔබට වැඩිව ඔබ වෙහෙසටපත් වෙන කාරණාවෙන් ආරම්භ කරන්න. යටපත් කිරීමට නොවේ ඊවත දමා සම්සුන් වීමට. හුරු කරන්න. මේ ඊට වඩා ගැඹුරෙන් පැහැදිලි කළ හැකිවත් මා ඔබතුමා කතා කළ ආකාරයෙන් ඔබතුමාට කතා කරන්න මා කැමති නැහැ ඊට වඩා ගැඹුරින්. ධර්මයම තේරුම් ගන්න. පිළිගන්න ධර්මයේ පාඩම් කරගන්න කියන එක මේ සිද්ධිය තේරුම් ගන්න. මේ පව් සිද්ධ වෙනවා කියන්නේ මොකක්ද? කර්ම රැස් වෙනවා කියන්නේ මොකක්ද? පංච උපාදාන ස්කන්ධා දුක්ඛ කියන්නේ මොකක්ද? කර්ම ක්ෂය කරන්න ඕන කියන්නේ මොකක්ද? අනිත්‍ය කියන්නේ මොකක්ද? නිත්‍ය කියන්නේ මොකක්ද? නිත්‍ය තුල නේද කර්ම රැස් වෙන්නේ, දුකටපත් වෙන්නේ. අනිත්‍ය කියන්නේ අල්ලා නොගැනීම තුල සිදුවෙන දෙයක් නේද? එතකොට සේ වෙන්නේ ලෝභ දේශ මොහ. පතු පිට කණන් අනිත්‍ය වෙන්නේ නැහැ. ඔබේ ශරීරෙ මුකුත් අනිත්‍ය වෙන්නේත් නැහැ. ඔබේ ආහාර පාන අනිත්‍ය වෙන්නේත් නැහැ. ඔබ සාමාන්‍ය ජීවිතයක් ගත කළ හැකි. ඔබට දුක්ගෙන දෙන ක්ලේශයන් තමයි ධර්මයේ සරණින් අනිත්‍ය වියන්නේ. ඒ දීර්ඝ පිළිවෙතක්. සමහර විට මුළු ජීවිත කාලයෙන් භාවනා විය හැකි. නමුත් එහෙම සංසිඳවා ගන්නට වෙනවා අපි. තේසං ූප සමෝසුකෝ. ඒ වගේ සංසිඳීම සැපයි. සංකාරයන් රැස් කිරීම සැපයි නෝ මේ ගාථාවේ පෙන්වන්නේ. සංකාරයන්ගේ සංසිඳීම සැපයි කියන්නේ. තවදුරටත් තේරුම් ගැනීම තුළ ඔබට ඔබේ ඔබ දුකින් ගලවා ගැනීමේ නොනස පාදා ගන්නට මේ ආවාදම ශාස්වනා හේතු වේවා කියන සුභාශිංසනය මා ඔබතුමා ආයෙනෙන් කරනු ලබනවා නිකුත් හැම දිනාටත්. එතකොට අපේ හාමුදුරනේ දැන් භාවනාව පිළිබඳව කතා කරද්දී දැන් පාඨමාලාත් ආරම්භ වෙලා තියෙනවා. මාස 6 පාඨමාලාව, අවුරුද්දේ පාඨමාලාව. මෙන්න මේ වගේ මේ භාවනා පිළිබඳ පාඨමාලා ආරම්භ වෙලා තියෙනවා. මේ වගේන් එතකොට කෙරෙන්නේ සැබවින්ම මිත්‍යාව තවදුරටත් ඉදිරියට ගෙන යාම. භාවනාවෙන් මේ හිත සුවපත් කිරීම, සමාධිගත කිරීම. එහෙමත් නැත්නම් හිත නිදහස් කර ගැනීම නේද මේ කියන්නේ? ඔව්, ඔබතුමා ඉදිරිපත් කරපු ප්‍රශ්නේ තා ප්‍රවේශමින් කතා කරන්න ඕන දෙයක්. අපි ඒක බුදු සමයට ගොස් බලමු. බුදුන් වහන්සේ ගමින්ගමට ධර්මචාරිකා ක්‍රමෙන් වැඩම කරනවා. වික්ෂුන් වහන්සේලා සමග. මහණේ මේ ස්ථානය හරි සුන්දරයි. අපි එකතු වෙලා භාවනා කරමු මම ඔබට මේක කියවන්නම් කියලා. එහෙම භාවනා කරවූ බවට පිටිපිටේක තැනකවත් නැහැ. මම ඔබට කරන්න ඕන දේ පැහැදිලි කළා. අන්න සුන්දර විවේක ස්ථාන තියෙනවා ඔබ ඔබේ වැඩක් කරගන්න කියලා. භාවනාව කරවල නැහැ උන්වහන්සේ කරගන්න කියලා තියෙනවා. සබ්බාස සූත්‍රයේ කියන එකේ කරුණු හතක් පෙන්නනවා. හත් වෙනි එකට තමයි පෙන්නන්නේ අත්තිබික්කවේ ආසවා භාවනාය පහතබ්බා. ගම්බද විවාහාරයට ගොහින් ඇවිදලා බලන්න. මම කියන කතාවක් තියෙනවා මේ සමාජයේද. අවුරුදු 70ක විතර තාත්තා කෙනෙක්. ඒගොල්ලන්ට අවුරුදු ගම්බද විහාරයේ අවුරුදු දැන් 50ද 45ක පුතාලා ඉන්නවා. ඔවුන්ටත් අවුරුදු 20ක විතර දරුවෝ ඉන්නවා දැන්. හැබැයි මේ 50 තාත්තා හවසට ගෙදර ගෙදරින් ටවුන් එක පැත්තේ කඩවල පැත්තේ ගිහින් ඇස්ටි කරතු කරගෙන වැලියෙන් ගෙදර එනවා. තාත්තා හිම කරන්නේ යාගේ තාත්තා. තාත්තා ආදර්ශමත් කෙනෙක් වශයෙන් දැන් බනින්නේ ආරයට. නරකද දැන් බණ භාවනාවක් කරගත්තොත් කියලා නිකමට කියනවා. මේ ලෝකේ ලංකාව පුරා ඇවිදලා බලන්න. පළමුව බණ දෙවනෝ භාවනා මේක භාවිතා වෙනවා වරුණාම භාවනා මුලට දාලා බණ කියලා කියපු තැනක් තියෙනවාද කියලා බලන්න. බුදු සමයේ බණ භාවනා. බුදුන් වහන්සේ ධර්ම දේශනා කරන එක කලේ. අපිත් කරන්නේ ධර්ම දේශනා කරන එක. ධර්ම දේශනාවෙන් කියන්නේ භාවනා කරන්නේ මොකක්ද කියලා ඉගෙන ගන්න කියන එක. හැබැයි මේ විදර්ශනාවයි. මේ දුක්ඛ ප්‍රහාණය කරන හැටි. බුදු සමයේ 15 වෙනි පෙර සමත කියලා කොටසක් තිබුණා. අදත්ත පොත්වල සමතස්ස කර්මස්ථාන කියලා කියනවා. සමාධි භාවනා කියලා කියනවා, හිත භාවනා කියලා කියනවා. ඔවුන් ධර්මයේ පිළිබඳ අවබෝධයක් නැහැ. ඔවුන් අර රුධිර පීඩනය අඩු කරගන්න. එහෙම නැත්නම් රුධිරේ කොලෙස්ටරෝල් අඩු කරගන්න. තව රෝග සුව කරගන්න, සිත සංසුන් කර ගැනීම සඳහා මේ සරල භාවනා උදව් කරගනු ලබනවා. එතකොට ඒලයින් කරන්න හදන්නේ තමන් එකතු කරගත්ත ලෝභ දේශ මොහයන් ටික එන්ට නොදී වෙනත් දෙයක් මගින් පාගා තබා ගැනීම. ඒකයි සමතේ තියෙන කේතේරුව යටපත් කිරීම. එතකොට ඒක තමයි ඔය පාඨමාලා මගින් සහ මේ ජීවිතේ වෙනයි භාවනාව වෙනයි කරන එකෙන් කරන්නේ. මේක මේ සමාජය පුරා පැතිරීගිය පිළිලක් දැන්. ඒ නිසා මේක ලේසි නැහැ. අවුරුදු 50ක් 60ක් තිස්සේ අපේ බෞද්ධයෝ මේ විදිහට මේ බණ නැති භාවනාවලට පුරුදු වෙලා බොන් තේරුම් ගන්නකොට බුදුන් වහන්සේ ධර්මයක් දේශනා කළේ ධර්මයේ තේරුම් ගත්ත අය තමයි දුකින් මිදීම සඳහා මේ භාවනාංගේ භාවිතා කරන්න ඕනේ. අර දැන් ආනාපාන සතිය වගේ සරල කරුණක් ඇමරිකානුවන් පවා තමන්ගේ චිත්ත සංසිඳීම සඳහා සිතේ සංසුන් වීම සඳහා භාවිතා කරමයි කියලා කියනවා. ඒ කියන්නේ බණ දැනගන්න ඕන නෑ මේකට. ඔය ඒ කියන භාවනාව කරන්න උපාසකම්ම කෙනෙක් අයන්නවත් දැනගන්න ඕන නෑ. කියන දේ කරන එකනේ කරන්න ඕන. ඒක තේරුම් ගන්න ඕන තමන්ගේ හිතට එන අරමුණ එන්ට නොදී වෙන තමන්ට අදාළ මොන අරමුණක් ගත්තත්. ඒ කියන්නේ තමන්ගේ යටපත් කිරීමට ගැළපෙන. ඒකනේ කර්මස්ථාන කියලා කියන්නේ. ඒ ඕනෑම දෙයකින් කරන්නේ අර තමන්ගේ යටසිතෙන් තියෙන එන්න කාරණා බලෙන් යටපත් කිරීම. ඒකයි ඒකට සමතේ කියලා කියන්නේ. ඒකට එක එක ආගම් වල එක එක වචන තියෙනවා. ඒ ආගමික වචන ඕන නැහැ. තවන්වත් තව මොන හරි වචනයක් හදාගෙන නිරන්තරයෙන් මෙනෙහි කරවත් ඕක සිදු වෙනවා. නමුත් ඒ බුදුරජාණන් වහන්සේ කරුණු පැහැදිලි කරලා ධාරණ එකේ පෙන්වන්නේ එහෙම එකක් නෙමෙයි. මේ තමන් තුල පවතිනවා මේ තමන් ශ්ලෝකය සමග ගැටෙන මුලාව. ඒ එළියට එනවා. එළියට ආවම ආයෙ හංගන්න නැතුව ඉවර කරන්න. ඒකට තමයි උපන්න කුසල් දුරු කිරීම, නූපන්න කුසල් නොඉපදීම කියලා කියන්නේ. දැනටත් සවන් දීගෙන සිටිනවා නම් අසන්නන්නෙන් මා මතක් කරන්න මේ කරුණමයි මම අද මේ දවසේ කල්ලෙක මේ ගුවන් ඉදිරියට ඇවිදින් ඉදිරි සති දෙකක් සඳහා පැටිගත කළ ධර්ම දේශනා දෙකක් තිබෙන්නේ. කරුණාවෙන් සවන් දෙන්න කියලා හැමෝටම මතක් කරනවා. ඉතින් ඒ නිසා මේ ධර්මයේ තීරුන් නොගෙන භාවනා පන්ති යනවායි කියලා කියන එකේ අපි දැන් භාවනා කරන්න යනවා කියලා තවත් අහංකාරයක් හදා ගන්න පුළුවන්. ඒකත් මම වටපත් වෙනවා. භාවනාව මම වෙනවා ඊට පස්සේ. ඒ දෙදර ඇවිදින් අනිත් පැත්ත ලොක්කම් පෙන්වන්න යනවා. නමුත් දෙදර තියෙන අසමගිය, දෙදෙනෙක් අතර තියෙන ගැටුමේදී මා වෙන්නේ නැහැ. මොකද ජීවිතේ වෙනයි භාවනාව වෙනයි. නමුත් ධර්මයේ තේරුම් ගත්තාම භාවනාවයි ජීවිතයයි එකක් වෙනවා. ඇරුණාම භාවනා කරන්න පෑය දෙකක්, භාවනාව නැතුව ජීවත් වෙන්න පෑය 22ක්. එහෙම වෙන්න බෑ. තේරුම් ගත්තාම. ඒ නිසා මේ වරදිනුත් අපි මුදවා ගන්න ඕන. නමුත් මෙතන තේරුම් ගන්න ඕන ප්‍රවේශමෙන් සියලුම දෙනාටම මේ දර්ශනා කියන එකට යන්න බෑ. ධර්මයේ තේරෙන්න වෙනවා. ඒ නිසා ඔබට චිත්ත වේගය සඳහා අවශ්‍ය නම් කෙටි සරල දෙයක් අරගෙන ඔබට වදයක් නොවන, විශේෂයක් කොම ඇති නොවන, බඩවැල් කටින් එනවා පේන්නේ නැති, එහෙම විකාර පේන්නේ නැති මට්ටමක දක්වා පොඩ්ඩක් හුරු කරන්න. ඊට එහා යන්න එපා. එතකොට මේ විකාර ලෝකෙට තමයි වැටෙන්නේ. ඒ විකාර ලෝක දැකගatti අපිට හරියට කතා කරලා තියෙනවා. දැන්වත් කතා කරනවා. ඒවා එක එක්කෙනාට ආවේනිකයි පෞද්ගලිකයි නිසා කියන්නේ නැහැ. මම යහවල් විදිය කියලා කියන්නේ නැත්තේ කිව්වත් ඒ විදිය බලන් ඉන්නවා. මේ යමක් බලන ලබන එක නෙමෙයි මේ මේකෙන් පෙන්වන්නේ. හිතට එන යමක් ලබාගෙන ඒක දිහා සුන්දර දෙයක් හදාන බලබලා ඉන්න එකක් නෙමෙයි භාවනාව පිහිටනවායි කියලා කියන්නේ. ලෝභක්ඛය, දේශක්ඛය, මෝහක්ඛය. මේවා සිතේ සැඟවුණු කෙලෙස් මුල් මේවා බැහැරෙන්න ඕන. අන්න ඒකයි භාවනාවෙන් කරෙන්න ඕන කාරණා. ධර්ම ශ්‍රවණයනොත් ඒක තමයි සිදු වෙන්නේ මුල ඉඳලම. අතිරික්ත ආසව මට මතක් වෙන වචනේ පාවිච්චි කරන්න උන ධර්ම ශ්‍රවණිය. ධර්ම ශ්‍රවණිනුත් පහ වෙනවා කොටසක් කියන එක. එම කිනෝයි. ඒ නිසා මේ සමාජයේ මේ පිළිබඳව අපි කතා කරපුවම සමහරවිට භාවනා කරන අය විවේචනය කරනවා, මධ්‍යස්ථන විවේචනය කරනවා කියලා හිතයි. නෑ අපිට කිසිවෙක් විවේචනය කරන්න අවශ්‍ය නෑ. නමුත් බුදු සමයේ ධර්මයේ තේරුම් අරගෙන මගට යාමක් මේ. තමා විසින් මේක හවුලේ ලනු ගොඩක් මැදට වෙලා පෙළ ගැහිලා කරන්න ඕන වැඩක් නෙමෙයි. මාත් මට තේරුම් ගත්තා අනාකාරයට අතිශය පෞද්ගලික ක්‍රියාවක්. ආයතන අධිපති කෙනෙකුට ධර්මයේ තේරුම් ගත්තාම ආයතනයේ මුල් පුටුවේ සිටගෙන රාජකාරී කරන ගමන් භාවනාවක් කරන්න පුළුවනි. අනිත් කිසිවෙක් දන්නේ නැහැ ඔහු භාවනා කරන බව. අන්න එහෙම දෙයක් නේද? අතිශය පෞද්ගලික ක්‍රියාවක් තමා පමණයි දන්නේ. රාජකාරියට බාධාවකුත් නැහැ. වර්තමාන සමාජයේ රාජකාරී කරන නිසා රාජකාරීත් එක්ක භාවනා කරන්න බෑ කියලා බනහන් නැත්තේ, විස්රාමයේ අනුතුරු බනට යන්නේ නැත්තේ ওই වරද නිසා තමයි. ඔවුන් කල්පනා කරනවා රාජකාරී භාවනායි දෙකම කරන්න කොහොමද කියලා. නෑ තේරුම් ගත්තොත් එහෙම රාජකාරී එහෙමමයි රාජකාරියට බාධාවක් වෙන්නේ නැහැ. එතනදිම මේකත් කරගන්න පුළුවන්. පළමුව අවශ්‍ය වෙන්නේ ධර්ම ශ්‍රවණයකට කරන්න ඕන මොකක්ද කියලා තේරුම් ගන්න එකයි. ඒ නිසා මම නම් දකින්නේ මම ඔකට වචනයක් ඉදිරිපත් කරලා තියෙනවා. දැන් ඔය ඉංග්‍රීසියෙන් කතා කරන මෙඩිටේෂන් සෙන්ටර් කියලා. තමන්ගේ පස්දරට අරමුණු වෙන වෙලාවට ලෝභ දේශ මොහයන් හටගත්තකොට ඔබ ඉන්නේ කොතනද? ඒ ළඟ විය හැකි, ඒ මහාපාරේ විය හැකි, වරාය විය හැකි, කාර්යාලේ විය හැකි. එයා කොතනක හරි විය හැකි. ඒ ලෝභ දේශ මොහ හටගත් අවස්ථාවයි මෙඩිටේෂන් සෙන්ටර් එක. එතන ඒක ශේ කරන්න ඕන. වෙන තැනකට ගිහින් නෙමෙයි කරන්න ඕන. අන්න එහෙම තේරුම් ගන්න උත්සාහ කරනවා නම් මේ සමාජයට අපිට ඇස් දෙන්න පුළුවන් වේවි. හැමෝම සෙන්ටර් එකට ගිහිල්ලා හැඟවි කරනවා වෙනකොට තමන් ඉන්න තැනදී තමන්ගේ මේ මුලාව දුරු කරගන්නට ඉඩකඩ පාදා ගන්න අර මේ නිරන්තරයෙන් නිින්ද හැරුණට නිරන්තරයෙන් සහියෙන් අවදියෙන් කටයුතු කිරීම නැමැති මේ කටයුත්තට යන පිරිසක් බවට පත් වෙවි. එතකොට තමයි ලෝකයක් සාමකාමී වෙන්නේ, සම්සුන් වෙන්නේ සහ අපි බලාපොරොත්තු වෙන අර මේ මොකක්ද අපි කතා කරන්නේ දහම් දීපය කියලා. ඔය දහම් දීපයක් වෙන්නේ එහෙමයි. දීපය නෙමෙයි දහම් වෙන්නේ. මිනිස්සු දහම් වුණාමයි දහම් දීපයක් බවට පත් වෙන්නේ. තමයි සම්මෙලෙන් මේ වෙලාවේ නිර්මාණී මහත්මිය සෝදානම් ඉන්නවා තවත් දහම් ගැටලුවක් ඉදිරිපත් කරන්නට. අපි අවධානය යොමු කරමු නිර්මාණී මහත්මියගේ දහම් ගැටලුව වි අවසරයි ස්වාමීන් වහන්සේ. ඔව් අවුරුදු 59ක් ගියාට පස්සේ ඔබ වහන්සේගේ බණ අහන්න ලැබුණේ. ඔබ වහන්සේගේ බණ දේශනා දෙකක් අහනකොටම මම හොයාගන්න පුළුවන් වුණා. මම කොතනද ඉන්නේ කියන එක. එතකම් මම දැනගෙන හිටියේ නෑ මම කවුද කියලා. මම දේශ වුණා, ලෝභ වුණා, මෝහයට වැඩ කරා. ඉතින් ඒ සියල්ලගෙම මට නිදෙන්න ඔබ වහන්සේගේ බණ දෙකකින්ම මට ප්‍රමාණවත් වුණා. ඊට පස්සේ මම බණ 100කට වඩා දැන් අහලා තියෙනවා. පුදුමාකාර නිවීමකටපත් වෙනවා. ඒ වගේම මම මේ මම කරගැනීමේ කිසිම දෙයක් මම කරගන්නේ නැතුව ජීවත් වෙන්න මම දැන් ඉගෙනගෙන තියෙනවා. එතකොට මහා පුදුම නිවීමක්. මේ තමයි මේ නිවන් දැකීම කියන නිවීම අත්දකින්නවා. එතකොට නිවීම ස්පර්ශ වෙනවා. ඉතින් ඒකෙන් මට කියන්න තියෙන්නේ මම ආශ්චර්ය දෙයක් මට තියෙනවා. මේ මට ධනි සමාරුවක් තිබුණා. මම මේකත් අත්හැරියා. මම විඳින්න අත්හැරියා විඳීම තියෙද්දි. එතකොට මට පුළුවන් වුණා මේ ධනි සමාරුවට කිසිම බෙහෙතක් නොකර මට ඒ ධනි සමාරුවෙන් මම නිදුණා. මම ඒක හරි මහ පුදුමාකාර දෙයක්. ඊළඟට මේ අප්‍රේල් මාසේ 20 වෙනිදා මට ඔපරේෂන් එකක් දාලා තියෙනවා කකුලේ. මේ කකුලේ ගල් තැලුමක් හැදෙලා. ඒකට දින දීලා තියෙන්නේ. ඉතින් දැන් මම ඒ දින දුන්නාට පස්සේ මේ මම හිතාගත්තා මම මේ විඳීම තියෙනවා. මට වේදනාවක් තියෙනවා. මම මේක අත්හැරියා. මේක මම මොකටද මම මේක අල්ලගෙන ඉන්නේ කියන එක අදහාගෙන පස්සේ මට දවස්වල් දෙකක් තුනක් යනකොට මේ ලෙඩේ සම්පූර්ණයෙන්ම අයින් වුණා. මට දැන් ඔපරේෂන් එක අවශ්‍ය නැහැ. සාමාන්‍ය කකුලක් බවට පත් වුණා. මට බඩේ තියලා හොඳට යන්න පුළුවන් නිවීමක් මේ සැනසෙල්ලක් උදා වුණා. ඉතින් දැන් මම හොයාගන්න පුළුවන් මට හැම තැනින්ම. ඒ මම හොයාගන්නකොට මේ ඇඟේ තියෙන ලෙඩ දුක් සියල්ලමත් මට අඩු වෙලා යනවා. මේක මට විතරක් නෙමෙයි මම අසුරු කරන බොහෝ අය කියන දෙයක්. ඔබ වහන්සේගේ බණ නිසාමයි මේ ඔබ වහන්සේගේ ධර්මදේශනා තුළ අපි අතහැරීම පුරුදු කරගෙන යනවා. ලෝභක්ෂය, ද්වේෂක්ෂය, මෝහක්ෂය තුළ මේක තමයි නිවන් දැකින භාවනාව. විදර්ශනා භාවනාව කියන්නේ ඔබ වහන්සේ ධර්මදේශනා සියල්ලකින්ම ඔය අරමුණට එනවා. එතකොට පංච උපාදානස්කන්ධයෙන් මිදෙන හැටි ඔබ වහන්සේ කියලා දීලා තියෙනවා. ඉතින් එතකොට ඒ අනුව ගමන් කරනකොට ඇත්තටම මේ කයක් කියන එක මේක මගේ නෙමෙයි. මේක මේ කයෙන් හැදෙන මම. තරහව මම, ලෝභය මම, මේ සියල්ලම අයින් වෙනවා. ඉතින් ඒක මට පහ පුදුමාකාර අත්දැකීමක්, පුදුමාකාර නිවීමක්. කිසිම දෙයකට සැලෙන්නේ ඉන්න පුළුවන්. ස්වාමීන් වහන්සේ මම අහන ප්‍රශ්නේ මේකයි. මට අපිට ඇත්තටම මම මේ සසර පතන කෙනෙක් නෙවෙයි. මම මේ අත්භවයේදීම මේ සසර ඉවර කරගන්න මම නිවීමම පතන කෙනෙක්. ඉතින් මම ඉමිනා පුණ්‍ය ගාථාව නම් මම කිසිම වෙලාවක කියන්නේ නැහැ. මම මොන ජීවිතේට ධර්මයේ කියන එක මම හුඟක් පිළිබදිනවා. මම කළ යුත්තක් විදිහට සියලු පින්කම් කරනවා. මනස ගුණ ධර්මයක් විදිහට. අනිත් අයට ගුණ ධර්ම කියා දෙනවා. ඒක කළ යුත්ත කියලා දෙනවා. නමුත් කිසිම වෙලාවක මම ඉමිනා පුණ්‍ය ගාථාව කියන්නේ නැහැ. මට ඒක අවශ්‍ය නැහැ කියන එක මම හිතනවා. ඒ කියන්නේ මේ පින්කමෙන් මට මතුවත් භවයක් මට අවශ්‍ය නැහැ. මේක හරිද ස්වාමීන් වහන්සේ? ඔබ වහන්සේගේ ආරණ්‍යයට, ඔබ වහන්සේගේ පන්සලට ගියපුවාම මම දැක්කා ඔබ වහන්සේ ප්‍රතිලාභී පතන කෙනෙක් නෙමෙයි. කුංචි පන්සල. මේ පන්සලේ කිසිම නිවේදනයක් නැහැ. කිසිම වගන්තියක් නැහැ. හතරවන්න මහා දායකයෝ දායිකාවෝ නැහැ. ඒක මහා පුදුම නිවීමක් එතනම තියෙනවා. කියන්නේ කිසිම කෙනෙක් අනදීමක් නැහැ. සමහර විට බණ අහනකොට ටෙලිෆෝන් එකක් නාදුනොත් ඔබ වහන්සේ ගණන් ගන්නේ නැහැ. ඒක අපිට කියලා දීලා තියෙනවා. එතනට බේසේ ගන්නෙ නැතුව කොහොමද ඉන්නේ කියන එක. ඒක තුල තමයි තියෙන්නේ නිවීම කියන එක මම හොඳට අත්දැකීම ලැබලා තියෙනවා. ඉතින් මට කියා දෙන්න මේ මිනා පුණ්‍ය ගාථාව තේරුම සහ ඒක අවශ්‍යද කියන එක. බොහොම කීකේ. ඔබතුමිය අත්දැකීමක් විස්තර කළා. මට ඒක ඉලීට ගන්න හිතුණා. අසනීපයක් තිබුණා. අසනීපය අපහැරුවාම ලෙඩේ හොඳ වුණායි කියලා. ඔබතුමිට දැන් තේරෙනවද ලෙඩේ අල්ලගත්තාම ලෙඩේ මම වටපත් වෙනවායි කියන එක? ඔය මම දැකලා තියෙනවා සමහර අය වයවෘද අම්මලා බලන්න ගියාපම නැත්තම් කතා කරපුවාම 300ට පස්සේ වසීම කතා කරන්න බෑ. ලෙඩ විතරයි. එන මොකක්වත් නැහැ. ලෙඩේ ගැන මොනව අහුවත් කතා කරන්නේ ලෙඩේ ගැන. ඒ කියන්නේ යාට ලෙඩේ මම වෙලා තියෙනවා. ඉතින් එතකොට කොහොමද හොඳ වෙන්නේ? ඒක තමයි ඔය මේ හුඟක් ඔය සිතේ තමයි ලෙඩ තියෙන්නේ. ඒ නිසා අපි කල්පනා කරන්න එපා නිදන්ගත කියලා රෝගයක් තියෙනවායි කියලා. අපි හිත හදා ගන්න පුළුවන් නම් මං හිතන්නේ මේ හොඳ කරන්න බැරි රෝග තියෙනවායි කියලා. සෝවාන් කියන කාරණේ, එහෙම නැත්නම් දුක කියන කාරණේ, මේ මොනවද කියන එක පිළිබඳව. දුක කියන එක සිංහලෙන් ඔබ දන්නවා පෙළෙනවා, වේදනාව විඳිනවායි කියන එක. ආරි සත්‍ය දුක්ඛ කියන වචනයෙන් පාවිච්චි කරන්නේ ඒක තමයි. සාමාන්‍ය අපිට දුක් වශයෙන් දැනෙන්නේ. නමුත් දුක්ඛ කියන වචනේ තේරුම දු කිසිවක් නැති, ක අසාර. එතකොට කිසිවක් නැති අසාර දෙයක් සාර කොට අරගෙන ඉඳරනවා. නැත්තම් දුක්ඛා කියන වචනේ පෙන්වන්නේ සංකිට්ඨේන පංචපාදානස්කන්ධා. බුදු සමයේ දුක කියන්නේ මෙන්න මේ ලෝකෙ සිදුවෙන සිදුවීම් තමන්ට කැමති පරිදි බාරගෙන සහ ප්‍රතික්ෂේප කොට තමාට ෘචි පරිදි සිදු නොවන විට ලෝකයක් සමග ඇති කරගන්නා වූ මේ ගැටි මේකට කියන අටල දහම කම්පා වෙනවා කියලා. ඔය පෘථග්ජන කියන මට්ටමේදී ඔය සියලුම දෙනාට ධර්මයේ පිළිබඳ මොන අවබෝධයක් තිබුණත් අර තමන්ට අදාළ සිද්ධියක් අදාළ විදිහට සිදු නොවන විට, කැමති විදිහට සිදු නොවන විට, පාස් වීම අපේක්ෂා කිරීමේදී පෙළන විට, ධනෙ අපේක්ෂා කිරීම ධනෙ විනාශ වන විට, ඔය හැම කරුණකදීම යම් පිච්ඡං නලබති, යම් පිච්ඡං නලබති තම් පිහෙද, අනේ විදිහට තමන් සිදු වෙන විදිහට මේ ලෝකේ යමක් සිදු වෙන්නේ නැහැ. අචින්තිතම්පි භවති චින්තසපේ විනාශති කියලා අපි පිටකේ පවතින්නේ. සිතන දේ විනාශ වෙනවා නොසිතු දෙයක් සිදු වෙනවා. ඉතින් අපි එවිට හැම විටම තියෙන ප්‍රාර්ථනාවක් බලාපොරොත්තුවක්. බලාපොරොත්තු විදිහට සියල්ල සිදු වෙන්නේ නැති විට ඉතින් අපි ලෝකෙත් එක්ක හැප්පෙනවා. දරුවන් විභාග සමත් වෙන්න ඕන කියලා හිතනවා, තේල් වෙනකොට අපි කරදර වෙනවා. දරුවන් විභාග සමත් වෙනකොට දරුවෝ හිතනවා තේල් වෙනකොට සිල් විනාශ කරගන්නවා. සිල් විනාශ ගැනීම නෙමෙයි මේකට උත්තරේ, තව සැරයක් කියලා පාස් වෙන එකනේ. ඒක දරා ගන්න ශක්තියක් දරුවන්ට නැහැ. ඒ වගේම ඔබ කල්පනා කරනවා, ඔය වගේ තවත් කරුණු ඔබ දේශපාලන වශයෙන් හරි යම් දෙයක් ඔබ පූර්ණ නිගමනයක ඉන්නවා. පූර්ණ නිගමනයේ පරිදි සිදු නොවන විට ඔබ ගැටෙනවා. ඉතින් මේක තමයි මේ පිස්සුව. මේ ලෝකේ අපි කැමති විදිහට තියාගන්න යන එක තමයි අපි ළඟ තියෙන ගැටලුව. අපිට මතයක් නැත්නම්, නිගමනයක් නැත්නම් සිදු වෙන දෙයක් කෙරෙහි උපේක්ෂාසහගත වෙන්න පුළුවන්. එතකොට ලෝකෙත් එක්ක ගැටීමක් නැහැ. මේකට ගැටෙන්නා කියන මුලාව ඉවත් වෙන්න වෙනවා. ඒ නිසා බුදුසමයේ දුක කියලා කියන්නේ මේ ගැටෙන්නා නම් වූ මම නම් වූ මුලාව. ඒ මම යනු මම කියන අකුරු දෙක හෝ මේ කෙස්ලියම් නියදත් වලින් හදපු ශරීරය හෝ නොවේ කියන එක මනමින් තේරුම් ගන්න. ඒ ආරම්භණයේදී බාර ගැනීමයි මම කියන්නේ. තව රාද කියන වික්ෂුන් වහන්සේ බුදුරජාණන් වහන්සේගේ මෙවසන ප්‍රශ්නයක්. ස්වාමීනි මම කියලා කියන කොපමණකින්ද මම වන්නේ? එවිත බුදුරජාණන් වහන්සේ පිළිතුර සපයලා නැහැ. මහණනි, මහණ මේ මම කියන අකුරු දෙකටයි මම කියන්නේ, කෙස් වලටයි මම කියන්නේ, ලොම් වලටයි මම කියන්නේ, කෙස් වල මම නැහැ, ලොම් වල මම නැහැ කියලා දේශනා කරලා නැහැ. රාදේ යමෙකුට තරහ තියෙනවා නම් තරහටයි මම කියන්නේ, යමෙකුට ඊර්ෂ්‍යාව තියෙනවා නම් ඊර්ෂ්‍යාව මම කියන්නේ, යමෙක් ලෙඩ අල්ලගෙන ඉන්නවා නම් ලෙඩේටයි මම කියන්නේ. ඒ නිසා පෘථග්ජනයාට ඕනෑම දෙයක් අල්ලගැනීමෙන් මම හදාගන්න පුළුවන්. අන්නේ මම හදා ගැනීම තුළ තමයි විඳින්න දුන්න ජීවිතයේ විඳීමටපත් වෙන්නේ. සෝවාන් කියන තැනදී මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ පංචකයේ මම අල්ලා ගැනීමෙන් මම දැන් සක්කාය සූත්‍රයේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ පහට සක්කාය කියලා කියනවා. ඒක මම කොට ගැනීමට නිත්‍ය කියලා කියනවා. මම කොට ගැනීම කියන්නේ නිත්‍ය වීම, අල්ලා ගැනීම. දැන් ඒක නිසායි දුක් හටගන්නේ කියන එක තේරුම් ගන්න එතනින් එහාට අල්ලා නොගන්න කටයුතු කරනවා. ආර්ය මාර්ගයටපත් වෙනවායි කියන එකේ තේරුම අනාර්ය මාර්ගයේ නිත්සකාත්ම සංකල්පේ ලෝකේ ජය ගන්න හදනවා. ආර්ය මාර්ගයේ අනිදුක්ඛ සංකල්පේ ලෝකේ ජය ගැනීම සඳහා ලෝකේ තියෙන ප්‍රශ්න විසඳීම වෙනුවට තමන්ගේ හිතේ තියෙන ගැටුමට හේතුව निराකරණය කර ගැනීම සඳහා කටයුතු කරනවා. ලෝකික අවදාවත් අටලෝ දහමට අයිති කාරණා නිමා කරන්න නවත්තන්න බෑ. නමුත් අපට පුළුවන්කමක් තියෙනවා අපේ හිත හදාගත්තම ඒව සමග ඇලෙන්නේ ගැටෙන්නේ නැතුව සංසුන්ව ඉන්න. එතකොට නිවීම ලෝකයක් සමග තියෙන ප්‍රශ්නවලදී තමා අකම්පිතව ඉන්නේ, තමා නැමැති මුලාව දුරු කර ගැනීම තුළ. මෙය තමයි සමාජයට කියදී කියාදී යුත්තේ. මේ ආරම්භ වෙන්නේ ධර්මයේ වැටහීමේ ප්‍රතිඵලයක් වශයෙන් සහ නියත අර පෙරදී සාවිකාවක් පැහැදිලි කළ පරිදි නිවැරදිව මම ඉන්න තැන හඳුනා ගැනීම තුළින් අනිත් දුක්ඛ අනාත්ම නැමැති කඩුවේ සරණින් මම මරා දාන්නට ඕන ඔබේ සිත තුළදීම. කිසිවකට හිංසාවක් නොවන පරිදි අන්න ඒක විදර්ශනාව කියලා කියනවා. එවිට දුකට හට ගන්න හේතුව බේහිතින් තුනී වී යන විට ඔබට දුකක් නැති ජීවිතයක් මෙලොවදීම ලැබේවි. නිවීම කියන එක මරණාම ලැබෙන දෙයක් නෙමෙයි. යම් තැනක දුක නම් දුක නැති වූ තැනක් එතනම බව ඔබට ප්‍රත්‍යක්ෂ වේවි. අභ්‍යාසයක් දෙකක් කරලා කුංචි කුංචි දුර්වලකමක් හදා ගන්නකොට එතකොට ඊන් යහට හේතුත් ඔබට අයින් කරගන්න හිතේවි. අපට මුලින් සඳහන් කළා ගල්කිස්සේ පෙරේරා මහත්මයා අපට සම්බන්ධ කරගන්නට හැකියාවක් ලැබුණේ නැහැ. නැවතත් අපත් සමග සම්බන්ධ වෙනවා මේ වෙලාවේ. පෙරේරා මහත්මයා ඔබට දැන් අවස්ථාව තිබෙනවා ඔබතුමාගේ ගැටළු ඉදිරිපත් කරන්න. ගෞරවනීය ස්වාමීන් වහන්සේගේ මේ දේශනාව මම මුලින්දලම දැන් අහගෙන ඉස්සෙල්ලා දැවුවා. ඒකදී ඔබ මේ අනිත්‍ය පිළිබඳ මුලින්ම කතා කළා. දේශනාව ආරම්භ කිරීමෙන්ම මේ අනිත්‍ය කියන්නේ මේ ඇහැට කනට පේන්නේ මේ හරක බාහන ගැන නෙමෙයි, ඊට වඩා දෙයක් මේ අනිත්‍ය කියන්නේ කියලා ඒක අපිට තෝරලා දුන්නා, තේරුම් කළා. හැබැයි මේ සාකච්ඡාවේ දිගටම මේ මම කියන පිළිබඳ ප්‍රශ්නය මායාව පිළිබඳව මතු කරනවා. ඒක හරියටම තෝරගත්තොත් තමයි කියන එක තමයි නිබ්බාන නිවන කියන එකත් වංශික පැහැදිලි කිරීමෙන් තේරුම් වගේ යනවා. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මේ ඔය කියන විදිහට මට කියන ගැටලුව ඔය ඔහොම කියද්දී එතකොට එහෙමනම් ඔය අපිට තරහ ආවම තරහ මම කියලා අල්ලගන්න එකයි මෙතන තියෙන ප්‍රශ්නේ කියන එකයි කියන්නේ. මම ඉස් නෑ කියලා කියනවා, එන තරහ මම අල්ලනවා. එහෙනම් එතන තියෙන්නේ තරහ සිතුවිල්ල. දැන් ප්‍රශ්නේ තියෙන්නේ මේ මමවත් තරහවත් පිළිබඳ ප්‍රශ්නේ නෙමෙයි, මේ සිතුවිල්ල. මේ සිතුවිල්ල හැදෙන හැටි පොඩ්ඩක් පහදලා දෙන්න. ඊළඟට අවවහන්සේ දේශනාව යනකොට ස්වාමීන් වහන්සේ හාමුදුරු කෙනෙක් කතා කළා මේ පුනරුත්පත්තිය පුනර්භවයක් ගැන කියලා, පුනරුත්පත්තියක් නෑ කියලා කියනවා කියලා. එතකොට අනිත් පැත්තෙන් ආයි කියනවා, බලන්න මේ ප්‍රශ්නේ දිහා අනත්තයි, ආත්මයක් ගැන කතා කරනවා. එතකොට පින් කරලා පින් පව් ඔක්කොම අත්හැරලා මෙහෙම කරාම යා නිවන් දකින්නවා නම් මෙතන දැනුත් කෙනෙක් ඉන්නවද, මැරෙනකොට යන්න කෙනෙක් ඉන්නවද, ඉස්සල්ලත් කෙනෙක් හිටියද? ඇයි ආත්මයක් ගැන කතා කරන්නේ? මෙන්න මේ කාරණා ටික කිව්වොත් ඔය මම කියන මායාව තෝරගන්න පුළුවන් වෙයි කියලයි මට තේරෙන්නේ. ඒ නිසා මම ඉන්නේ කොතනද කියන එක අල්ලගන්නයි මම ඔය ප්‍රශ්නේ ඔබ වහන්සේගෙන් පැහැදිලි කරන්න මට අනුකම්පාවෙන් දේශනා කරා. ඔබතුමාට මේ අවශ්‍ය උත්තරය දෙන්න මේ විනාඩි 10ක් 15ක් වෙන කාලය මදි. ආ මේ ගුවන්විදුලියට ඇවිදින් වසර දෙකකට වැඩි 2013 මාර්තු 16 මට මතකයි. දැන් ධර්මදේශනා ගුවන් කාලයේ පැය 160කට වැඩි කාලක් දේශනා කරලා තිනවා. මේවා මේ ප්‍රියති ගුවන්විදුලියේ සංරක්ෂණය වී පවතිනවා නැවත ප්‍රචාරය සඳහා. මා මේ දේශනාවල් සඳහා තවත් දේශනා කරපු දේවල් අන්තර්ජාලයට එක්කොට තිබෙනවා. ඔබතුමාට මේ ගැටලු විසඳගන්න අවශ්‍ය නම් මේ අන්තර්ජාලය හෝ මේ ධර්මදේශනා සවන් දෙන්න. මට හිතෙනවා ඔබතුමා මා කරපු ධර්මදේශනා එකක් දෙකක්වත් අහලා නැතුවද මේ කතා කරන්නේ කියලා. කොකෝයේ දෙපැත්තකට හරවලා කතා කරන්න යන්න එපා. ආත්මයි අනාත්මයි කියන්නේ ඇයි එහෙනම් ආත්මයක් නැහැ? මේක බුදුන්ට සහ පෘථග්ජනයින්ට දෙආකාරයක්. නිකලස් පුද්ගලයින්ගේ තත්වයයි කෙලස් සහිත පුද්ගලයින්ට ආරෝපණය කරන්න යන්නේ. මේක මුලාවක් තුල සිදුවෙන්නේ පුනර්භවය හරි සේරම පරම සත්‍යයක් නෙමෙයි, මුලාවක් තුල සිදුවෙන්නේ. ඒක තමයි අසුතුත් පුතග්ජනෝ කියන කෙනෙක් පැහැදිලි කරන්නේ. ඔවුන්ගේ දැක්ම නිත්‍යසුඛාත්ම, නිත්‍යසුඛාත්ම සංකල්පය තුළ තමයි මේ කර්ම විපාක හරි හැම එකක්ම. මේ නිදන එකනේ. නිදන ආත්මයක් නැහැ කියන එක මේ අනාත්ම කියලා කියන්නේ. ඒක වරදගත්තාම නේතු නේතංවම නේතුවමස්සෙන් නමේසෝ අත්තා තරහෙදී තරහව මේ එන හැටි බලන්න නේ යෝනේ. තරහව ආවනම් තරහේ ඊළඟ පියවර තමයි ගහන්න බණින්ද යන එක. ඒකට තමයි මමත්වේ ක්‍රියාවලිය කියලා කියන්නේ. ඒක එහෙම නොකළනම් සංසිඳෙනවා. සිතෙILLක් නේද? ඒ සංසිඳෙනකොට ඒ සංසිඳීම තමයි අනිත්‍ය කියන්නේ. නැත්තම් මම නොවනවා කියලා කියන එකේ තේරුම. එතකොට ඒ සංසිඳ මම නොවන නිසායි සංසිඳෙන්නේ. මෙතන තේරුම් ගන්න අවශ්‍ය කාරණාව ඒ නිසා මේ ආත්මය කියන්නේ ජීවිතයේ තියෙන එක නෙමෙයි. ඕනෑම අරමුණක් කරෙහි ඇලෙනකොට ගැටෙනකොට ඒකයි ආත්ම වෙන්නේ. ඒ මගේ ආත්මය බවට පත් වෙන්නේ ජීවිතේ නෙමෙයි, ඒ කාරණාව. ඒ සෝමියක්ත ඒ මගේ ආත්මය. එය කියන්නේ පාලි සර්වනාමයක්. එය කියන එකට නොයදී හැටි අමුද්‍රව්‍යයක් නැහැ. තරහට ඒ කියන්න පුළුවන්, ආදරයට ඒ කියන්න පුළුවන්, බයට ඒ කියන්න පුළුවන්, මෝඩකමට ඒ කියන්න පුළුවන්, උගත්කමට ඒ කියන්න පුළුවන්, ලෙඩයට ඒ කියන්න පුළුවන්, සියලුම දේවල් වලට ඒ කියන්න පුළුවන්. අන්න අනුවන තැනැත්තා තමන්ට තියෙන මේ ඕනෑම දෙයක් අල්ලගෙන එය මම බවට පත් කරගන්නවා. ඒ නිසා ලෝකෙත් එක්ක ගැටෙනවා. මම ඔබට කරුණාවෙන් මතක් කරන්නේ අපිට දීර්ඝ කාලයක් ලැබෙන්නේ නැහැ ඒකම ප්‍රශ්නයක් විග්‍රහ කරන්න. ධර්ම දේශනාවන් ටිකක් ශ්‍රවණය කරන්න. පූර්ව නිගමනයේ ඉන්න එපා. ශ්‍රවණය කරලා තේරුම් ගන්න උත්සාහ කරන්න. තේරුම් ගන්න උත්සාහ කරපුවාම තමාගේ සතුරා, තමාගේ මාරයා තමා ළඟ සිටිනවා. ඒ මාර්යා ධර්මයේ සරණින් පරාජය කරනවා. බුදුරජාණන් වහන්සේත් මාර්යා පරාජය කළා. මාර්යා කියන්නේ කෙනෙක් කියලා හිතන්න එපා. රාද වික්ෂුන් වහන්සේ අහනවා ස්වාමීනි මාර්යා මාර්යා කියලා කියනවා කොපමණින්ද මාර්යා බවට පත් වෙන්නේ කියලා. රාදී යම් කෙනෙක් ගාව පංච උපාදානස්කන්ධය තියෙනවා නම් එතන මාර්යා ඉන්නවායි කියලා. ඉතින් මාර්යාට පරාජය වෙච්ච මිනිස්සුනේ මේ කතා කරන්නේ. මාර්යා පරාජය කරන හැටි ඉගෙන ගන්න. ඒක තමයි බුදුදහමෙන් පැහැදිලි කරලා දාරන්නේ. ඔබට ධර්ම ශ්‍රවණය අවශ්‍යයි. මේ කෙටි කාලේ නෝ ඊට වඩා මට පැහැදිලි කරන්න හැකියාවක් නැහැ. ධර්ම දේශනාවක් තුළ පැහැදිලි කරන්න ඕන. මේ ධර්ම දේශනාවල අපට ලැබී තිබෙන කාලේ ඉදිරියටත් ප්‍රයාත්මකයි. ඉදිරි ධර්ම දේශනාවලදී මගේ අනුදැනුම ඇතිව කියන මගේ ළඟ සියලු සටහන් තියෙනවා. මේ කරුණු ඇතුළත් වෙන ධර්ම දේශනා නැවත ප්‍රචාරය සඳහා අප යොමු කරන ලබනවා. ඒකට ඔබට සවන් දෙන්න පුළුවන් වේවි. හොඳයි, මේ වෙලාවේ විසාකා මහත්මියත් සූදානම් ඉන්නවා ගම්පහේ ඉඳලා. ධර්ම ගැටලුවක් පවතිනවා ඒ විසඳා ගැනීමට අවශ්‍යයි කියන කාරණාව. විසාකා මහත්මිය ඔබට අවස්ථාව තියෙනවා. ඊට පෙර අපි සූදානම් දැන් අපි දන්නවා මේ වෙනකොට ධර්ම ප්‍රචාරයේ යෙදෙන්නට ඔබ වහන්සේ නිතින්ම සූදානමින් ඉන්නවා. ඒ වගේම ආරාධනා පිටපිට ලැබෙමින් පවතිනවා. ඉදිරියේදී මෙවැනි කටයුතු කීපයක් සම්පාදනය වෙලා තිබෙනවා. කොහෙදිද අපට ඔබ වහන්සේගේ ඒ ධර්ම දේශනාවලට සහභාගී වෙන්නට හැකියාව තියෙන්නේ? ඔය අපේ ධම්මමූලයට හමු වෙන අයම ආපහු අපට ආරාධනා කරනවා. කල්යල්ගෙන හඳුනා ගැනීමේ ප්‍රතිඵලයක් වශයෙන් අපි වඳ අවස්ථාවන් ලබා දෙනවා. මේ අනුව මට කොළඹදී නාවලදී හමු වුණා වූ කෙනෙක් එහෙලි කතා කරලා මගේ පන්සලටත් කැවිලින් කරන කාරණේ පැහැදිලි කරලා ඒ ප්‍රදේශයේ ධම්මමූලක් සංවිධානය කරලා තිනවා. මේ මාදම්පි කුලියාපිටියේ මාදම්පිට යන විට කුලියාපිටියේ මුදුරින් නැති සුදු ඇල්ල කියන ගමෙහි වමට පාරක් තිබෙනවා. මේ මීටර 50ක් පමණ දුර යන විට තියෙනවා ශ්‍රී සමයවර්ධනාරාමය කියලා විහාරස්ථානයක්. මේ සමයවර්ධනාරාම විහාරස්ථානයේදී සිකුරාදා උදෑසන 9ට නැත්නම් හෙට අනිද්දා උදෑසන 9 සිට හවස 3 දක්වා ධම්මනාවක් අපවිෂෙන් පවත්වනු ලබනවා. ඒ ආශ්‍රිත වටපිටාවේ ධර්මීය ප්‍රේතරණයට එතෙන්ට පැමිණීම තුළ ධම්මමෝට සම්බන්ධ වෙන්න පුළුවන්. එතුමිය මට මතක් කරලා කිව්වා සේකම් සංග්‍රහයට යමක් ගේන්න එපා, කෑම අරන් එන්න එපා, ඒවා සියල්ල අපි නොකොටම සපේනවායි කියලා. ඔබට ධර්මත ප්‍රේණම් එතෙන්ට පැමිණ ඉඩපාඩු ඇති පරිදි සංගමයෙන් සංවරයෙන් යුක්තව විහාරාධිපති හිමියන් තරුණ හිමිනමක් උන්වහන්සේගේ අනුග්‍රහයෙන් අවසරයෙන් අපි මේ දේවල් කරන්නේ. උන්වහන්සේට අනුග්‍රහ දෙනවා ඇති. ඒ නිසා මේ ධම්මමෝ දැනට අවුරුද්දට මෙපිට ඒ ස්ථානයේ පවත්වනවා කියන එක මතක් කරගන්න කැමතියි. ඔව් අපි මුලින් සඳහන් කළා විශාකා මහත්මයා සූදානමින් ඉන්නවා ගැටලුවක් ඉදිරිපත් කරන්නට. විශාකා මහත්මිය ඔබට හැකියාව තියෙනවා දාම් ගැටලුව ඉදිරිපත් කරන්න. පෙරුවන් සරණයි කියන දාගෙන නමස්කාර වේවා ඒ ස්වාමීන් වහන්සේට. මම ගොඩක් ස්තුතිවන්ත වෙනවා VIP නාලිකා වැඩි පිටුමාලි සහකාරී මණ්ඩලයට මේ අවස්ථාවන් අපිට ලබා දෙනවට. ඉතින් මට කියන්න තියෙනවා මේ සම්මුතියේ ඉන්න මේ රූපකයක් සහිත මමයි අරමුණු සමාකර ගැනීම තුළින් හැදෙන මමයි අතර වෙනස තේරුම් ගන්න නම් ඒ ස්වාමීන් වහන්සේගෙම තමයි අද බණ අහන්න ඕනේ. ඉතින් ඒ සඳහා විවිධ නාලිකාවෙන් අවස්ථාව ලබා දීලා තියෙනවා. ඒක තේරුම් ගත් අයත් ඉන්නවා. ඉතින් ඔය අතර වෙනක පැහැදිලි කරගත්තොත් ස්වාමීන් වහන්සේගේ බණ අහලා ඔය ප්‍රශ්න ගොඩාක් විසඳෙනවා. ඉතින් ඒ කියන්නේ ඒ මම අනිත්‍ය දුකනාත්මය තුළින් සම්හානසේ ශ්‍රේ කර ගැනීම මගින් ජීවිතේ ලොකු දැනසීමක් ලබන්න පුළුවන්. ඉතින් දැන් එහෙම ඒ තේරුම් ගත්ත අය මේ වැඩසටහන් වලදී ප්‍රශ්න අහනවා. ඒ අහන්නේ ඇත්තටම ඔබ වහන්සේ කලින් සඳහන් කර අර පරත්තම් ප්‍රතිපද්‍යත කියන සංකල්පය යටතේ මොකද ඒ අහන ප්‍රශ්න තුළින් විශාල දිනකට යහපතක් සිද්ධ වෙනවා. ඒ අය දැනගන්නවා, ඒක අවබෝධ කරගත්තා ඉන්න බව දැනගන්නවා. ඉතින් ඉස්සෙල්ලයක් වෙනවා. ඉතින් මම සම්හානසේ ගැන සඳහන් කරපු නිසා ස්වාමීන් වහන්සේ මමත් ගැටලුවක් ඉදිරිපත් කරනවා. මොකද ඔබ වහන්සේගේ ධර්මය අහන්න කලින් ඒ කියන්නේ වහන්සේ මුණ ගැහුනේ මට මේ අවුරුද්දකට විතර කලින්. ඊට කලින් ධර්මයේ අපේ බුදුරජාණන් වහන්සේ අපේ ශාස්ත්‍රඥ වහන්සේ උන්වහන්සේ අපිට දීපු යමක් වෙනවා. ඒක ප්‍රේකෙන් අපි මැරෙන්න කලින් ප්‍රයෝජනයක් ගන්න ඕනේ කියලා අදහසක් මට ඇති වෙලා මම ගැඹුරින්ම මේක අදාරන්නවා කියලා ඊට අවුරුද්දකට බෙහෙත් විතර කලින් තමයි මම හොය හොයා ගියේ. නමුත් මගේ වාසනාවට ඔබ වහන්සේව මට ගොඩාක් කල යන කලින් හම්බ වුණා. ඊට කලින් මම මේ දැන් මට එන බාධක දැන් අපිට මොකද මට අසල් වාසියකින් බාධායි නම් අපේ ගෙදරට ඇවිල්ලා යම් යම් බාධා කරනවා නම් මම පෙරේ මගේ ජීවිතේ ආරක්ෂාවක් යොදා ගන්න එක. අවකාගෙන් විතර මට රැකියාව බාධායි නම් විශේෂ කරයි නම් මම රැකියාවෙන් අසුණා. අන්න ඒ වගේ පියවර අරගෙන ඒක ස්වභාවයෙන් උත්මාගේ සමහර වෙලාවට මම ටිකක් ඔය තරහ යන ගති අඩු ස්වභාවයක ඉන්නේ වුණා. නමුත් ඇලීම් තිබුණා, සාමාන්‍යයට වගේ ඇලීම් තිබුණා. එහෙම තිබුණා. නමුත් ඔබ වහන්සේගේ ධර්මයේ ඉඳපස් අපි අහලා තේරුම් අරගෙන මේ මාර්ගයේ තුල යාමතුල දැන් මේ මාර්ගය තුල අපි යන සංහානසේ ශ්‍රේණියෙන් අපිට තිබුණට වඩා ලොකු තනසීමක් අපිට දැනෙනවා. නමුත් දැන් මට තියෙන මේක දැන් ඒක තුල දැන් තවත් පරිසරය හොඳයි. දැන් මම අතර මගේ ඉදර එකවත්තේ මගේ නැන්දම්මා ඒ කට්ටිය ඉන්නවා පුතා ඉන්නවා. ඒ පරිසරය නම් දැන් කොහොමත් හොඳයි. මට මොකද මම ගැටෙන්න ප්‍රමාණය අඩුයිනේ. ඇලීම් අඩුයි, පිටීම් අඩුයි. ඒක මට ටිකක් තේරුම් ගන්න අපහසු වුමත් නෙවෙයි. මම අන්නයි දෙක මේකත් සඳහා අහන්නේ. දැන් මම යැකීම අඩු නිසා දැත්තටම මේ මේක වෙලා තින් සංහානුසේ මගේ හිස් වෙලා නිසාද නැත්නම් සැබෑම තීරුම් ගැනීම නිසාද එහෙම නොවන නිසාද වෙනත මගේ පරිසරයේ තියෙන හොඳකම නිසාද මේ මේ තත්ත්වය කියලා ඒ ගැන ඔබ වහන්සේගේ අදහසක් හිතේදී මම මේක විමසන්නේ. নমস্কার වේවා. හොඳයි ඔබතුමිය ඉදිරිපත් කරපු අර මුල් කොටස ගැන මම කතා කරන මුළු මහ සමාජනම අදාළව අපට යම් තැනක ඉන්න ගියාම ප්‍රශ්නයක් තියෙනවා. අපි මේක විසඳගන්න හැටි දන්නේ නැහැ. නිවස විකුණා යාම, ගමෙන් පලා යාම, රැකියාවෙන් මාරුවක් ලබා ගැනීම, ඔය ආදී වශයෙන් අර ඔබ කියූ පරිදි දුකට හේතුව බාහිරයේ තියෙනවායි කියලා ඒක අයින් කරන්න තමයි ලෝකයා උත්සාහ කරන්නේ. ඒ ඔබට අය අප්‍රසන්න බව නේද කියන්නේ කරදරේනේ. ඉතින් මේ බාහිර සාධක ඉවත් කරලා මේ කරදරෙ මිදෙන්න පුළුවන් කමක් නැහැ කාටවත්. ඒක තමයි පලා යාම. පලා යාමේ මාර්ගය. ওই පලා යාමේ ක්‍රම කීපයක් තියෙනවා. එකක් තමයි මත්පැන් පානෙන් පලා යාම නරකම ක්‍රමය. අනිත් එක තමයි පරිසරයේ මාරුවෙන් පලා යාම. අනිත් එක තමයි භාවනාවෙන් පලා යාම. ධර්මයේ තේරුම් වගේ. මේ හැම එකක්ම පලා යාමක්. බුදුසමයෙන් පැහැදිලි කරලා දාරන්නේ තමා ඉතුරු කරගෙන පලා යන්න නෙවෙයි. ওই ගැටුමට මුල තියෙන්නේ තමන් ළඟ. තමා තේරුම් ගත්තාම තමා අවසන් වන විට ලෝකෙත් සමග ගැටුම් නැතු වෙනවා. පරිසරය හොඳ නිසා නෙමෙයි පරිසරයේ නරක තැනක වුණත් ඊට පසුව ඒ දිහා බලන් ඉන්න පුළුවන් කමක් තියෙනවා. දැන් උදාහරණයක් වශයෙන් මම මෙහෙම කියන්නම්. දැන් මේ මෑතදී මගේ හමුවට ආපු මේ අනුශාසනාවන් නැත්තම් මේ හමුව සවන් දෙන ඇතම් ශ්‍රද්ධාවන්ත මාතාවරු මට මගේ කනට කරලා කියපු කතාවක් තමයි මේ වන්නිදුලියෙන් ඔබ වහන්සේ අමතක කරන අමතන සමහර අයට කිසිම ශ්‍රද්ධාවක් භක්තියක් නැහැ. ඔබ වහන්සේ කියන්න දන්නේ ඔබ කියලා අමතනවා. මේවා කරන්න එපා කියන්න අපිට දුකයි හිතට කියලා හැම කියපුවායි. දැන් මේ දුකක් ඇති කරගන්න එකත් අන්න තමන්ගේ මම හට ගැනීමක්. දැන් ඉංග්‍රීසි භාෂාවෙන් new කියන එක තේ ඉංග්‍රීසි සිංහලට ඔබ කියලා නෙන්නේ. ඉතින් ඔකට ගෞරවයෙන් කතා කරන්න ඕන නම් ඉංග්‍රීසි කියලා ඉංග්‍රීසි තියෙනවා. නමුත් මේ පුද්ගලයා කතා කරනකොට යම් ගැටීමක් ඇති කරගෙන අමනාපෙන් එහෙමනම් කතා කරන්නේ. එතකොට ඉතින් ඔය ලෙන්ගතු වචනේ නැතුව යනවා. ඉතින් මට නම් එහෙම එකක් දැනුනේ නැහැ. මොකද මම එහෙම එකක් බලාපොරොත්තු වෙන්නේ නැති නිසා ඒකේ ගැටුමක් මොකක්වත් තිබුණේ නැහැ. ඉතින් බුදුරජාණන් වහන්සේටත් අනේක්ක කොරෙක්ක පිළෙක්ක සත්‍ය ආපායට යවන්නේ ගමනක්ය. පෞල් ජීවිත විනාශ කරන් දාපු කාලකන්ණික කියන වචන ඇහුණා. නමුත් උන්වහන්සේ රිදුන් නැත්තේ ඒ වචන තර්ක නිසා නෙවෙයිනේ. උන්වහන්සේ උතුල බාර ගන්න හිත නැති නිසානේ. ඒ නිසා ලෝකේ ඕන දෙයක් සිදු විය හැකි ප්‍රශංසාව පමණක් නෙවෙයි නානත් නෙන්දාවක් සිදු විය හැකි. අපි ඉතින් ඔය දැන් මට මම කියන භාවනාවට කර්මස්ථානයක් වෙනවා. ඒ වගේ අවස්ථාවකදී මගේ සංග හැංගිලා තියෙනවා නම් දුර්වලකමක් මතුවෙන එක උදව් කරගන්න ලැබුණාම ලෝකෙට දොස් කියන කේ තේරුමක් නැහැ. ඒ නිසා ඔබතුමියගේ සංසිදීම තුළ පරිසරය යහපත් වෙලා ඇති අර පෙර කතා කරපු අපි දන්න තවස්සාවිකාවක් මතක් කරේ තමා අධහැරීම තුළ ලෙඩක් අතහැරෙනවායි කියලා. ඒ වගේ පරිසරය හොඳ වෙනවා ඇත්තට මේ කාරණාවෙදී. තමා හොඳ නිසාත් පරිසරය හොඳ වෙනවා, පරිසරය හොඳ වීම නිසාත් එහෙම වෙනවා. කොහොම කොහොම හරි තමා තුළ තියෙනා වූ අය ගැටෙන්න තියෙන හේතුව අවම වෙන තරමට ජීවිතය විඳින්න ලැබෙනවා. විඳවනා වෙනකොට ගැටෙන්න කාරණා තියෙනකොට ජීවිතයේ තියෙන විඳවීම ඒකට තමයි බුදුරජාණන් වහන්සේ දුක් වෙනවා කියලා වදාළේ සමාජයට. ඒ නිසා ඔබතුමියට තවදුරටත් මේ සැනසීම දිනු කරගන්න ඔබතුමිය ලබා ගන්නා අවබෝධ හේතු ආසනාව වේවායි කියලා අපි ප්‍රාර්ථනා කරනවා. අනිත් හැම දිනාටමත් අපි මේ පැහැදිලි කරන කරුණු ඔවුන්ගේ ධම්මස පාදා ගැනීමට උදව් වේවා කියලා තමයි අපි කරන ප්‍රාර්ථනාව විය යුත්තේ. කාලය ඉක්ුත් වීමටත් දැන් සුදානම් සිරණ හරි දවසේ අප අවස්ථා කිසිම අවස්ථාවක කෙටි විවේකයක්වත් ලබා ගන්නේ නැතුව තමයි දිගටම මේ කාරණා පිළිබඳව සාකච්ඡා කරමින් පවතින්නේ. අවසාන වශයෙන් අපි සූදානම් බුරැල්ලේ ඉඳලා කමල් මහත්මයා කතා කරනවා. කමල් මහත්මයාටත් අපට අවස්ථාව දෙන්නට හැකියාව ලැබුණා කමල් මහත්මයාගේ දහම් ගැටළුව निराකරණය කරගන්නට. කමල් මහත්මයා ඔබට අවස්ථාව. ඔව් ගොඩක් ස්තුතියි. ඇත්තටම මට තියෙන ප්‍රශ්න හතරක් විතර අහන්න. ඔව් ඔබතුමා අහන්න. ඔව් මට ප්‍රශ්න මේ තනියම ඒක මට කියලා දෙන්න. මේ ඔස්තර අපි ඉස්තර ස්වාමීන් වහන්සේලා කිව්ව මෛත්‍රී බුදුන් දැක නිවන් දකින්න කියලා. දැන් ඒක එහෙම දෙයක් ගැන කියන්නේ නැහැ. ඒක වෙනස් වෙලාද? නැත්නම් දැන් ආයි දැන් ඔය කියන දේ තව ඉස්සරහට වෙනස් වෙනවද? ඊට පස්සේ ස්වාමීන් වහන්සේ මගේ දෙවෙනි ප්‍රශ්නේ අර තියෙන ගියපාර කිවනේ කම්මස්තකාර නැති විපාකස්ස වේදනා ඒකෙදි ඒ කියන ගාථාව කොහෙද තියෙන්නේ? ඒක රාහතන් වහන්සේ විතරක්ද කියන්නේ? ඒ ගාථාවේ අන්තිමද තියෙනවා මම එහෙම කිව්වම හෙව්වා. ඒකේ තියෙන අන්තිමද තියෙන සම්‍යක් දර්ශනයක් ගැන. ඒ සම්‍යක් දර්ශනයක් ගැන තියෙනවා. ඒ ගැන පැහැදිලි කරන්න. ඊට පස්සේ මගේ අනිත් ප්‍රශ්නේ තමයි ඇත්ත වශයෙන්ම දැන් ස්වාමීන් දැන් ওই කතා කරන්නේ පොතේ තියෙන දේවල්ද නැත්නම් ඒ ප්‍රත්‍යක්ෂ ඥාණයෙන්ද? ඒ මොකද අපි පොතේ තියෙන දේවල් ගැන තියෙනවා කාලාම සූත්‍රය අපිට ලියලා තියෙනවා මා පිටක සම්පදාය. ඒ කියන්නේ පූජනීය ගන්තේ තියෙනවත් ඒ ගැන ඒකක් නෙමෙයි ධර්ම කියනවා. ඒ ගැනත් කියවන්න එපා කියනවා. ඊට පස්සේම කියනවා මේ සත්‍ය තියෙන්නේ අපේ කය තුලින් අපි මේ කය තුලින් සලාගෙන මේ පොතයි දිගහැර ගන්න ඕනේ කියලා. මට කරුණාසරණ මේ ටික පැහැදිලි කරලා දෙන්න ස්වාමීන් වහන්සේ. මහත්මා අපි මේ වැඩසටහන අතට ආරම්භ කරද්දීම මේකට උත්තරේ දීලායි පටන් ගත්තේ. ඔතුමා සවන් දීලා නෑ මං හිතන්නේ. මෙහෙමයි. මේ සද්ධර්මයේ යම් ආකාරයක යටවීමක් පවතින යුග තියෙනවා. අපේ පූජ්‍යපක්ෂෙම යම් යම් භාවනාවන් කරලා මාර්ගඵල ලබන්න උත්සාහ කරලා නොලබන විට ධර්මයේ යටපත් වීම සහ වැරදි ආකාරයෙන් භාවිතා කිරීම තුළ තමයි ඔවුන්ට නොයීම ලැබෙන්නේ. එවිට ඔවුන් කල්පනා කරන්ට ඇති මේ බුදුන් දකින නිවන් අවබෝධ කරගන්න අවශ්‍ය ධර්මයේ දැන් නැහැ යටපත් වෙලා එහෙනම් අනාගතයයි අනාගත බුදුහාමුදුරුව තමයි මේක කියලා දෙන්න ඕනේ කියලා රාමේ සංකල්පයක් අපේ සමාජයේ පැවතුණා. නමුත් මේ වර්තමානයේ නෙමෙයි මම නම් 1981 ඉඳලා මේක කියන්නේ කවුරුත් කියන